නැහැ හැබැයි. අපි 얘ගෙන කතා කරන්නේ නැහැ. මොකද අසුභ සංඥාව මොකද්ද කියලා අපි නිතර කතා කරන නිසා. ඒ කියන්නේ අපට උරුම කරගත් ශරීරය අපි රෙන්ට් අවුට් කරලා තියෙන මේ vehicle මේ car rent එකට ගත්ත මේ car එක නැත්තම් ගියේ මේ ටික කලකට ඉන්නත මේ බදු ගත්ත කර්මය විසින් බදු දුන්නේ ගේ විදිය ඒකේ ලයිට් තියෙනවා වතුර තියෙනවා වොෂින් මැෂින් එකක් තියෙනවා ඩ්‍රයර් එකක් තියෙනවා බ්ලෙන්ඩර් එකක් තියෙනවා ඒ වගේම ෆර්නස් එකක් තියෙනවා ඒ වගේ අපි තියෙන්නේ ෆ්‍රිජ් එකක් තියෙනවා ඒ වගේ මේකේ තියෙන જાති බලනවා ඒ ඔක්කොමත් එක්ක එකතු වෙලා මේකේ හැදිලා තියෙන දැන් මේකේ මේ විදිහට යනවා කොයි වෙලාවක හරි රෙන්ට් එක ගෙවුනහම අතලීස් එක ගෙවුනහම පිටත්තල යන්න ඕන. ඒ තියෙන එකක්වත් අරගෙන යන්නේ නැහැ. වකුගඩොල්ට ආයිබෝවන් කියන්න ඕන. පෙනහල්ලට ආයිබෝවන් කියන්න ඕන. හදවතට ආයිබෝවන් කියන්න ඕන. සෙමට ආයිබෝවන් කියන්න ඕන. සෙම නැතුවත් බෑ. ඇතුවත් බෑ නැතුවත් බෑ. ලේ ඇතුවත් බෑ නැතුවත් බෑ කියලා. හැබැයි ඒකට නිග්‍රහ කරන්නේ නැහැ මෙතෙන්දී. හැබැයි අසුචිනෝ පච්චවේකිති වාසිදාය දෙයක් ඇටියට කතා කරන්නේ නැහැ. විශේෂයෙන් හරි අරාගෙන දෙකටම යන්නේ නැතුව බලන්න. ඒකයි අසුභ සංඥාව බලන්න ඕන විදිය වෙන්නේ. එතකොට බුදුහාමුදුරු කවුද මේ කියන්නේ? එයා මෙයා නෙවෙයි. අපි දැන් ආදරයෙන් පිළිගන්න අපගේ මේ සංසාර පැවැත්මේ සනාතන සාරති, පුරුෂ ධම්ම සාරති. ඉනියා ඥාමක සිද්ධාර්ථන් දැක්ක මේක. ඒ ගෞරවනීය මහානීය මහා පුරුෂයා අපිට මෙහෙම කියනවා. මේ සත්‍ය අවබෝධය අවශ්‍ය ඇත්තනි මේ අසුභ සංඥා මේ අසුභයේ පිළිබඳ හැඟීම ඒ වචන විතරයි දැන්ට කියන්නේ ඒ හැඟීම සංඥා කියන එක කොටස් කරන අපි දන්නා ඒ අසුභ කියන එක ගැන ඒ අසුභයි කියන සිග්නල් එක දාගන්න ඕන දැන් මේකට භාවිතා බහුලී කතා එක වැඩිපුර පාවිච්චි කරොත් මේක අසුබයි නේද කියලා අර මල්ලේ තියෙන හැම එකක්ම හොයලා බලනවා වගේ මහත්ඵල ප්‍රතිඵල බොහොම ඉහළයි. හම්බෙන්නේ A+ ලැබෙන්නේ. ඉගෙන ගත්තොත් එහෙම හරියට. දැන් ෆේල් වෙලායි තියෙන්නේ. මොකක්වත් ආධ්‍යාත්මික ලෝකෙකට යන්න බැරි තත්ත්ව සමහර මගේ මෝඩකම ගැන මං කියන්නේ වැට්ටු ගැන. මානිසංශ ඒකෙම ගොඩක් වාසි ආරම්භ දෙනවා. කතම් භාවිතා භික්කවේ අසුභ සංඥා කතම් බහුලී කතා මහප්පලා හෝති මහන් සංසා සත්‍ය ඌමනා ඇත්තනේ ඔය ඇත්තෝ මේ අසුභ සංඥාව කොහොමද කොහොමට පුරුදු කරොද්ද කොහොමට වැඩිපුර බැලුවොද්ද ප්‍රතිඵල වැඩිපුර එන්නේ A+ ලැබෙන්නේ ඉද භික්කවේ භේකු අසුභ සංඥා සහගතං සත්‍ති සම්බොජ්ජංගම් භාවීති. ඔන්න වැදගත් දේ. දැන් අසුභ සංඥා කියලා ශරීරයත් එක්ක පොරබදනවා නෙවෙයි. ඒ ශ්‍රී ලංකාවේදී හරි දහම් පාසලේදී හරි අම්මා පච්චිලා කියලා දුන්නේ වගේන් හරි නැත්නම් වෙන තමන් ගෞරව කරන පූජක පූජ්‍ය පක්ෂේ කවුරු හරි කිව්වා කියලා හරි එහෙම නෙවෙයි පොතේ කිව්වා කියලා හරි නෙවෙයි දැන් අසුභ සංඥාවත් එක්ක මිශ්‍ර කරගෙන අසුභ සංඥාවට යා කරගෙන සති සම්බොජ්ජංගිය දිනු කරගන්න. ඒතොර සතිමත්ත තමයි මේ වැඩේ කරන්නේ. දැන් බොජ්ජංග හතම මතක් වෙන්න ඕන. නිකම් මේ වචන අරගෙන දැන් එතකොට අසුභ සංඥා අපි යනවා අපි වදනවා අසුභ සංඥාව ශ්‍රී ලංකා ඇත්තන් හැටියට අපේ කාගේ තුලදින අපේ මේ කුණු ශරීරයේ ජරා ශරීරයේ මැරෙන ශරීරය එහෙම කන්නේවි. අනේ මේ පාවිච්චි කරන ශරීරයේ පිනත් ලැබිච්ච ශරීරයේ කුසල කර්ම නිසා ශරීරයේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අසන්ත හම් වෙච්ච ශරීරය ඒ වාසිදායක පැත්තත් බල්ලා හැබැයි ඒක අසුබයි ලබාගත්තේ. ගමන යන්න ලබාගත් කාර්යක පරණ නමුත් ඒ කාර්යකින්ම තමයි යන්න වෙන්නේ. අසුභ සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේත. ඒ අවබෝධයේ කොටසක් හැටියට සතිය දියුණු කරගන්නවා අසුභයත් එක්ක සම්බන්ධ කරගෙන මං පෞද්ගලික ඒ කියනවානේ පසුගිය සතියේක ධර්ම දේශනාවකදී ඒ භික්ෂුව බොහෝම හොඳට කියන්න උත්සාහ ගත්තා. මේක දැන් මෙතන ඉන්න සමහර ඇත්තොත් ඉදිහිට කියනවා මේක අර ධාතු මනසිකාරයට ඇවිල්ලා ශුන්්‍යතාවයට යන්න වගේ කියලා. ඒක බොහෝම උතුම් ධර්ම කාරණා. ඊළඟට අසුභ සංඥා සහගතං පීති ධම්ම විචේ සම්බුද්ධංගම් භාවේති. ඒ අසුභ සංඥාවත් එක්ක එකතු කරගෙන ධම්ම විචේ තමයි මේ දැන් කරන්නේ උට. අර දේශ රාග ඇතුළේ අර අවිජ්ජා දෝමනස් ඇතුළු කරනවා නෙවෙයි. අවිජ්ජා දෝමනස් හිතෙන් අයින් කරලා ශරීරයත් එක්ක අවිජ්ජත් නැහැ ශරීරයේ එක අදෝමනස්ස. ඒ වචන කියනකොට අප දන්නවා දැන් අවිජ්ජා සහ දෝමනස්ස කියනකොට ඒ එහෙම නැතුව ධම්ම විචේතයක යොමු කරගන්න ධම්ම විචේ කියලා අපි කියමු යෝනිසෝ මනසිකාර කරනවා දැන් අසුභ සංඥාවත් එක්ක මිශ්‍ර වෙලා දැන් එතකොට මේවා අපාතින් කෙරෙන ජාති කියලා හිතෙන්න ඕනේ ඒ අභිමානෙ තියෙන්න ඕනේ ඊළඟට අසුභ සංඥා සහගතං විරිය සම්බුද්ධංගම් භාවේති. මේ අසුභ සංඥාවත් එක්ක මිශ්‍ර වෙච්ච නැත්නම් අසුභ සංඥාවත් ඒකෙන් උනන්දුවට ගත්ත ඒකත් එක්කම යන විරිය සම්බුද්ධංගය වඩනවා. අපිට අපි මෙයා ගැන කතා කළා මේ මාස අවුරුදු ගාන තුල. අර ඉද්ධිපාදත් අමතක කරන්න එපා. ඊළඟට ඔන්න හොඳම දේනවා. විරිය සම්බුද්ධංගෙන් පස්සේ අඥත්තා ඊට අනතුරුවම ඒකේ ප්‍රතිඵලයක් හැටියට එන්නේ මොකද්ද? සති ධම්ම විච්ඡේ විරියත් එක්කම එන වාසිදායක දෙයක් එනවා. ඩිප්‍රෙෂන් නෑ දැන් මෙතනට. බොහොම උත්තේජනයක් එනවා. බොහොම ප්‍රීතිසහගත දෙයක් වෙනවා. ආස්වාදයක් එනවා. අසුභ සංඥා සහගතං පීති සම්බොජ්ජංගම් භාවේති. දක්කනේ දෙක වෙනස දැන් ඉන්නේ කොහොමද කියලා. ඒකවල දැන් අර භාෂාත්මක බැඳීම් භාෂාවෙන් ඒ භාෂාවෙන් ගැට ගැහිච්ච තෙන් භාෂාවේ දම්බල් කැඩලා යන්න ඕන දැන් අසුභ සංඥා කියනකොට ඒක පටික්කුල කියනකට දාගන්නේ දැනට අපි පොඩි කාලෙන් ඔළුවට දාලා ඒක තියෙනවා කමන්නේ තිබිච්චාවේ නම් මේ පෑ දෙකේදී අසුභ සංඥා සහගතම් පීති සම්බොජ්ජංගම් භාවේති කියන එකත් අපි ඉගෙන ගන්න ඉගෙන ගන්නවා කියන්නේ දැනට වචනින් ඉගෙන ගන්නවා ඊට පස්සේ දැන් කල්යාණ මිත්‍ර නිසා නෙකෙන්නේ ඊට පස්සේ පරතෝ ഘോഷය දැන් අපිට තියෙනවා දැන් ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කරන එක තමන්ට අයිති වැඩක් තමන්ගේ ඒ ප්‍රතිපලයේ හැටියට බකට් එකේ හැටියට වතුර ටික පුරව ගන්න තියෙන කෝප්පේ ජොග්ගුවේ හැටියට ඊළඟට ධම්මානු ධම්ම අනුධම්ම පටිපදා පටිපත්ති කියන එක ඒකෙන් ඒක තමන්ට අයිති දෙයක් ඒක තමන්ට අයිති දෙයක් එතන තමන් දැනගන්න ඕන මේ තමන් කියන්නේ අප දැනගන්න ඕන මා දැනගන්න ඕන මොකෙන්ද මං යන්නට ඕනේ ගුරුවරයාලගේ යතුරු විතරයි තියෙනවා කියන්නේ එයා යතුරු ළඟ තියෙන ඒ දුර අරගෙන යන්නේ ඒක තමන්ට අයිති දෙයක් කියලා ඒ වගේ ඔන්න වාසිදායකදී අසුභ සංඥා සහගතං පීති සම්බුද්ධංගම් භාවේති අසුභ සංඥා සහගතං පසද්ධි සම්බොජ්ජංගම් භාවේති. එතකොට අසුභ සංඥාවත් එක්ක ගිහිලා සැහැල්ලු බවට තමයි ඊට පස්සේ අවතීර්ණ වෙන්නේ. මොකද දැන් අර දැන් මේ ගත්ත අපි දැනට කියමු 32ක් කියලා 31ක් 32ක් තියෙනවනේ කොටස්. දැන් තථාගතයන් වහන්සේ එය අපිට දුන්න කොටස් ටික අපිට කියලා දුන්නේ මේක බලන්න ඕන හැටියට ඉnte. එතකොට දැන් ඒවා වැඩි බරක් කරගෙන ඉන්නේ ඒකේ ඒ හැම එකටම මම සීල් එකක් ගහලා තියෙන්නේ. පාර්සලයක් හදලා ඒක මේ සර්ටිෆයි මේල් එකට ඉන්ෂුරන්ස් කරගෙන ඉන්නේ ඒ හැම එකක් පැකට් කරලා. එතකොට ඒකේ බර වැඩි වෙලා තියෙනවා. වකුගඩුවේ වැඩේ වෙනම එකක්. නමුත් වකුගඩුවට මම සම්බන්ධ කරගෙන ඒකට රාත්තල් 20ක බරක් දීලා තියෙන්නේ 100ක බරක් දීලා තියෙනවා. ඒක අවුන්ස් ගානයි බර අවුන්ස් 10ක් විතර වෙන්න පුළුවන්. අක්මාවට තියෙන කාර්යයට වඩා මම වැඩි දෙයක් දීලා තියෙනවා. මම හිතන්නේ නැහැ නමුත් වැඩි දෙයක් දීලා තියෙනවා. හැම කියන එකටත් වැඩි වැඩි තත්වාරෝපණයක් දීලා තියෙනවා. ඒ අර පසුගිය සතිවිලි ගෙන ගත්ත සංඥාන්නේ වා තමයි. නමුත් මෙතන මේ සංඥාව ඊට වඩා වෙනස් විදිහකට අපි යන්නේ. මේ ඉගැන්වීම් ගැන ඉන්න සංඥාව. භාෂාත්මක. එතකොට අර මේක දැනගන්න ඔළුව ඇතුළට සිංගල බලන්න අත්මාව ආමාශය තුළ සිංගල බලන්ට බලන්ට මේක සැහැල්ලු වෙන්න පටන් ගන්න. මොකද මේකට ගාගත් ග්ලූ ටික මේකට ආරෝපණය කරගත් මමත්වයේ බර අවිජ්ජාවේ බර දෝමනස්සේ බර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ තමයි පීති පස්සද්ධි සම්බුද්ධංගේ භාවත වෙනවා කියන්නේ. අසුභ සංඥාවත් එක්ක මිස්ස වෙලා දැන් බලන්න කොච්චර වන්දද අසුභ සංඥාවත් එක්ක මිස්ස වෙලා පීති සම්බොජ්ජංගේ වැඩිනවා. අසුභ සංඥාවත් එක්ක සහගත අසුභ සංඥා සහගතං පස්සද්ධි සම්බොජ්ජංගම් භාවේති. ඒත් බලන්න මේක කොච්චර හොඳද කියලා. ඔය තු අර පසුගිය සතියේ කතා කර අර ඒ අපි නම් ගම් නොකියන උත්තමාවියක් භාවනා කරා ඒ වන්දනීය මහෞත්මයන් ළඟ ඒ එතුමියගේ සාකච්ඡා ඒ ඇත්ත කොහොමද සැහැඩු බවට පතුනේ කියලා ඒ ගැන කතා කරා වැට ෆ්‍රීඩ් ෆ්‍රීඩම් එකේදී අනේ ඒ தත්ත්වයේ ඒ සැහැල්ලු භාවයේ අසුභ සංඥාව තුලින් ගන්නවා. ඒතකොට ශරීර කන්ඩම් කරනවා නෙවෙයි. මේක ඩිස්ගස්ටඩ් දෙයක් හැටියට මේක අයින් කරලා පිළිකුල් ඊය කියන දෙයක් හැටියට නෙවෙයි දැන් දකින්නේ. අගේ කිරීම අඩු වෙනවා. එහෙම වුණාම අර පස්සද්ධි සම්බුද්ධංගයක් වැටෙන්න පටන් ගන්නවා. ඒ පස්සද්ධි එනකොට තව ප්‍රතිඵල හුඟක් තියෙනවා. ඊට පස්සේ අසුභ සංඥා සහගතං සමාධි සම්බුද්ධංගම් භාවේති. ඒතෝ සමාධිය සම්බෝධියේ අංගයක් ඇති. ඒකට උපකාර අංගයක් ඇති. ඒකට අත්‍යවශ්‍ය ටූල් එකක් හැටියට මේක කරගෙන යනවා. අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙන සමාධිය අර අසුභ සංඥාවත් එක්ක මිශ්‍ර වෙලා ඒ අසුභ සංඥා සහගත. ඊළඟට ඒකත් වැදගත්. මේ වඩා වැදගත් තුනක් හැටියට මා අවධාරණය කරන්නේ අනිත්‍ය නොවැදගත් නෙවෙයි. පීති අසුභ සංඥාව හා එක් යන පීති අසුභ සංඥාව හා එක්ක යන පස්සද්ධි අසුභ සංඥාව හා එක්ක යන උපේක්ඛා. ඒ බොහෝම වැදගත් කාරණා. මේ දැනුමට එකතු කරගන්න ඕන දේ අර භාෂාත්මක භාෂාව විශ්ින් අප හිර කරලා තියෙනවා නැත්තම් පිළිකුල් භාවනාව කියලා නැත්තම් පටික්කුල සංඥා කියලා පටික්කුල බන්ධකාර පබ්බ කියලා ඒ නිග්‍රහ කර කර නිග්‍රහ කරන්න ඕන වෙන විදිහක් තියෙන ආධ්‍යාත්මික ඒක වෙනම කතාවක් එහෙම නෙවෙයි භාෂාත්මක වශයෙන් කරලා අපම අපම රැවටෙන තත්ත්වයක් වෙන්න ඉඩ තියෙනවා ඒක නැති වෙනවා ඒක උපේක්ඛා සම්බුද්ධංගම් භාවේත කොහොමද යක් කරන්නේ නිකම්ම නෙවෙයි විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි විවේකයත් එක්ක මිශ්‍ර වෙලා කාය විවේක චිත්ත විවේක උපදී වේ කියලා අපි දන්නවනේ ඉතින් කාය විවේකය සහ චිත්ත විවේකයත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේක කරන්නේ විරාග නිස්සිතං විරාගයේ සඳහා යෑමට නිරෝධ නිශ්චිත නිරෝධයට හේතු වෙච්ච වස්සග්ග පරිණාමින් අයින් කරන්ටම උවමනා පැත්තට පරිණාමය වෙන්නේ ඒ පැත්තට නැමියාවක් තියෙන්නේ පසුගිය සතිය අපි සාකච්ඡා කරන වෙලාවට අපට ආව මතකයක් හැටියට අපි ඉමේජිනේෂන් එකක් කීවා අපි බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා අපි ඒකෙන් චුත වෙලා අපි මේ මේකට එනවා මේ ධාතු කොටස් එක්ක මිශ්‍රිත ශරීරය ලබා ගන්නවා කියලා. අන්න ඒ වගේ කතාවකට එන්න ඕන. එයා ඇවිල්ලා ඒක අයින් කළා දාන්න. ඒ ධාත් එක අයින් කරන්ට පුංචි කාලේ දුන්න භාෂාත්මක දැනුමත් එක්ක ආපු ඇල්ම අයින් කරන්න උත්සාහ කිරීමක් තමයි කෙරේ. ඒවම් භාවිතාකෝ භික්ඛවේ අසුභ සංඥා භික්ෂුවරුනි මෙන්න මේ විදිහට පුරුදු පුහුණු කරපු මේ අසුභේ වාසිදායක නොවන තත්වයේ පිළිබඳ එන හැඟීම් මාලාව ඒ තමන්ට ඒ සිග්නල් ටික දුන්නොත් අවබෝධින් සතිය ඇතුළු අනිත් ඒවත් එක්ක කරන මේ වකුගඩුව මේ පෙනහල්ල මේ හදවත මේ ඩයෆ්‍රම් එක මේ ගලනාලේ මේ ශ්වාසනාලේ මේ පෙනහළු මේ පැන්ක්‍රියස් එක කිච්ච මේ කුඳෙන් බලාගෙන යන පල්හාට නියපුතු දක්වා පේන්න තියෙන නියපුතු ටිකයි හැමයි මවිලුයි කෙසුයි දතුයි වගේ දින්ගක් නේ. ඒ හැම එකක්වත් එක්ක මිස් කරගෙන. ඒක අමුතු දෙයක් නෙවෙයි. මේ හැම මේ තත් එක තත්වරයකට හතර දෙනෙක් ඉපදෙනවා ලෝකේ මිනිස්යන් හැටි. එක තත්පරේට ඒ හැමෝටම ඔය 32 තියෙනවා ඒ නිසා මේ මාගේ එකයි මේ තත්පරේ මේ ලෝකෙට මේ තත්පරේ දැන් මේ කතා කරනකොට දැන් මේ කතා කරනකොට බිහිවිල් හමාරයිනේ දැන් 1000ක් විතර ඇවිල්ලානේ මේ වෙනකොට එතකොට ඒ 1000ටමත් ඔය වකු මේ මම් පාවිච්චි කරන වකුගඩු මම් පාවිච්චි කරන වගේම මුත්‍රාශය මම් පාවිච්චි කරන වගේම නියපොතු මම් පාවිච්චි කරන වගේ මම් කියන්නේ මේ රත් ජීගේ තියෙන බකුගඩු. එයාගේ තියෙන පෙනහළු ඒ ඇත්තන්ටත් ඇත්තියන්ටත් ලැබෙනවා චීනයේ හරි කොංගෝවේ හරි බ්‍රසීලයේ හරි චිලි වල හරි USA හරි ඕන තැනක ඉපදෙන. ඒතර මේක එච්චර අගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අවබෝධයට එන්න තමයි මේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒතර තමයි මේක අර පොදුත්වෙන් බලන්නේ. වැතු දන්නවා සමහරවිට හොඳට ඒ කාරණා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ විදිහට මේක දැක්කහම තමයි ඒක මහත්ඵල මහන් සංසා කියලා. ප්‍රතිඵල බොහෝම ඉහළට එනවා. ඉහළින් ඉහළ පාසීමක් ලැබෙනවා අපිට. ඒක එච්චර හොඳ වචනයක් නෙවෙයි. නමුත් ප්‍රතිඵල ඉහළයි එතකොට. ඊළඟ කොටසද කියනවා අසුභ සංඥාව භාවිත මේ විදිහට පාවිච්චි කරාම දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටිකංක දැන් මේ දෙවෙනි කොටසේදී අර පළවෙනි එකේදී ඒක කොහොමද කරන්නේ කිව්වා දෙවෙනි එකේදී ප්‍රතිඵල දෙකක් ditteva ධම්මේ අඤ්ඤා ඔය ශරීරයත් එක්ක මේ එක්ස්පීරියන්ස් ටික අරගෙන යනවනේ මේ ඉන්ද්‍රිය හයෙන්. ඒ යන ගමනේදීම ඔය දැන් නමක් දාලා තියෙන මොකක් හරි ඒ නමත් එක්කම තියාන මට මේ අත්දැකීමෙන්ම කියන්න පුළුවන් මේ දිව හොල්ලන්න පුළුවන් කාලය තුලදීම මට අවබෝධන හා මේක නේද කියලා. දිත්තේව ධම්මේ අඤ්ඤා සතිදා උපාදි ශේෂේ ඉතුරු වෙලා තිබුණොත් අර තව මොනවා හරි අර රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා වගේ ඒ ගුණාංග කිවි එකේ පැවැත්මේ අංගයන් ටික ඉතුරුලා තියෙනවා නම් අනාගාමිත ආයි මේ ශාරීරියක් මේ වකුගඩු අරගෙන නියපොතු අරගෙන පෙනහළු අරගෙන හදවත් අරගෙන බඩවැල් අරගෙන එන්ට සැලැස්මක් හදන්නේ නෑ ආය. අනාගාමිත කිවික ආබස්සර වගේ අකනිතා වගේ තත්ත්වයන් වලට ඒ ඇත්තු කියන්න බෑ. ඒ කම්ම විපාකයේ හැටියට පරිසම්පන්න ධර්මතාවය ඒකයි සිද්ධ වෙන්නේ. මේ හොඳට ඉගෙන ගමු අපි. ඊට පස්සේ තුන්වෙනි කොටස හැටියට. දැන් ඒකත් වඩන්නේ අර විදිහටමයි. අසුභ සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහතු අත්තා සංවත්. භික්ෂුවරුනි මේ අසුභ සංඥාව ඒ වචනේ අපි දන්නවා දැන් අසුභ සංඥාව භාවිතා කරොත් වැඩිපුර කරොත් මහතු අත්තා සංවත්. සෝල් ප්‍රතිපල රාශියක් අපිට දෙනවා. ඒකෙන් ලැබෙන ප්‍රමාණය මිත්‍රායි කියලා කියන්න බෑ. මහතු අත්තා සංවත් ලොකු අර්ථයක් අපිට ගෙනත් දෙනවා. මහතෝ යෝගක්ඛේමාය මේ භාවනා කිරීමේ නිර්භය භාවයකටපත් වෙනවා. සරසිලා අත්‍යන්තම් මේක ඉවර කරගත්තා නේද මේ බැලුවේ මේ කෙස් ගැන බැලුවේ නියපොතු ගැන. නමුත් ප්‍රතිඵලය පුදුම ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ නියපොතු පාට කරනවා වෙන්න පුළුවන්. ඒක නෙමෙයි දැන් කතා. කොණ්ඩි පීරනවා. ශරීරයට ඇඳුම් අඳනවා. ඒක නෙමෙයි දැන්. මේක තේරුම් ගන්නවා. මහතෝ යෝගක්ඛේමයි. අර වැඩිපුර පටවපු බරවල් ටික. ඉහිබේ අයින් වෙලා යනවා ඊට පස්සේ. ඉබේ අයින් වෙලා යනවා. ඒක තමයි යෝගක්ඛේමයි. යෝගක්ඛේම කියන්නේ නිබ්බාණයම තමයි. නමුත් මට විශාල සැනසෙල්ලක් ඊට පස්සේ එනවා. මේක නේද මං අරන් යන්නේ, මේකට නේද මං කවන්නේ, මේක නේද මං නාවන්නේ, මේකට නේද මෙච්චර මේ කලිසං කාමිෂ සපත්තු සෙරෙප්පු සිරු සාරි මාලවලලු ඔක්කොම දාලා තියෙන්නේ කියලා තේරෙනවා ඊට පස්සේ. එතකොට අර කුඩියට ගත්ත ගෙදරක නැත්තම් කුලියට ගත්ත රෙන්ට් අවුට් කරපු වාහනයක් හරි ඒ වගේ තේරෙනවා ඒක. ඒකට ගෑස් දාන්න ඕන, පෙට්‍රල් දාන්න ඕන, ටයර් බලන්න ඕන. ඒක වෙනම විදියක්. නමුත් තම යටිහිත අවබෝධයේ තියෙනවා මම රෙන්ට් කරේ සතියකට මම ආපහු ගින් දෙන්නවා. ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල වැටෙච්චා. ඒක තමයි පුණ්‍යඵල. ඒ වගේ. මහතු සංවේගාය සංවර්ථ. මේක තේරුම් ගන්න මට උද්‍යෝගයක් පහළ වෙනවා. සංවේගයේ කි වේක භාෂාව වෙනස් විදිහට තේරුම් ගන්න. සංවේගය කියන එක ශ්‍රී ලංකාවේදී අපිට පුරුදු කරපු සංගීතයෙන් පුරුදු කරපු කතන්දර වලින් පුරුදු කරපු වචනේ නෙවෙයි දැන් සංවේගය. මේක දැනගත්තාම මේක තවත් තේරුම් ගන්නට මේ මෙහෙම එකක් නේද මං ගත්තේ කියලා නිබ්බාන දිශා පියවර කරන්න මට ලොකු උද්වේගයක් පහළ උද්වේගය කියලා කියන්නේ උනන්දුවක් එනවා ඊට පස්සේ. සංවේගී වේකයි sense of urgency කියලා එකට කියන්නේ. මහතෝ පාසු විහාරය සංවත් ලොකු පහසු විහරණයක් වෙනවා. පහසු විහරණේ කියන්නේ එතකොට අර බර අඩු වෙලද මේක කරන්න මොකද්ද ඇයි කියලා දන්නවා. ඇයි grocery stores එකට යන්නේ කියලා දන්නවා. ඇයි උයන්නේ කියලා දන්නවා. ඇයි හම්බ කරන්නේ කියලා දන්නවා. ඒ අවබෝධයෙන් එතකොට තමයි ඔය පාරමිතා බවට පත් වෙලා ඉන්නේ. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන පුණ්‍ය කාර්යයක් වෙනවා. ශරීරේ වුණත් උතුර හැමදේම පුණ්‍ය කාර්යයක් වෙනවා. රැකියාවට යන එකක් පුණ්‍ය කාර්යයක් බවට පත් වෙනවා. මහතෝ පාසු විහාර සංවත්ති. කොහොම භාවිතා කරන අසුභ සංඥාවද? අර විදිහට. උස්සග්ග පරිණාමී ඊචි කතා ටික අපි දන්නවනේද? විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, උස්සග්ග පරිණාමී. මේ වචන වලට බය වෙන්න එපා. අපි කෙනකෙනක් තියෙන එක අලුතින් එන්නේ දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි තේරුම ගියාම ඇති දැනට මේ. එonnoy ඔය කරුණු තුන ගැන අසුබ සංඥාව ගැන කියනවා. ඊට පස්සේ ඉන මරණ ආහාරේ පැටික්කුල අපි ඒව ගැනත් කතා කරමු වෙන දවසක හරි. දැන් මං කැමති කල්යාණ මිත්‍රයන්ගෙන් මටත් උනන්දු කරලා දෙන්නට පරතෝ ගෝසයක් ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සම්මා සම්බුදු සරණ කැපීතුමනි. භවනාවෙන්ම වගේ සම්බන්ධීකෙන් හිතයි දෙස් මේ සම්මතක විදු කරනවා නේ. මම ඉතම ගෞරවයෙන් ඉගෙනවා කල්ලා නිත්‍යෙන්ට ඒ පිළිබඳව ඔබගේ අද්දකින් ඔබගේ ප්‍රශ්න කියලා නම් යමු කරන්න. සන්ද්‍ර ප්‍රින්ස් මහත්මිය මම ඉතාම ගෞරවයෙන් ඔබතුමිට මෙන්නේ. තෙරුවන් සරණයි සත්‍යජීතුමා ඇතුළු සියලු දෙනාටම. මමත් බොහොම ආසාවෙන් අහගෙන හිටියා සත්‍යජීතුමාගේ දේශනාවට. අසුභ සංඥා වදනකොට මම උත්සාහ කරා කීප විදියකින් මේක කරන්න. මම ළඟදිම ධර්මදේශනාවක ස්වාමීන් වහන්සේ නමගේ ධර්මදේශනාවකදී ඇහැව්වා. ඒක තමයි මට ටිකක් හිතට වැදුනේ කියලා හිතනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඇත්තටම අපිට දැන් පෙනෙන දේ මේ කෙල්ල සොට්ටු වගේ දේවල් ලේ මුත්‍රා දහඩිය ඒවා වගේ අපිට පේනවනේ. අරව අනිත් ඇතුළට ඇතුළ තියෙන ඒවා ටිකක් පේනවා අඩුයි. ඉන්න අපි කෙල ටිකක් එළියට දාලා දැන් පොඩ පස්සලින් චුට්ටක් වහලා තියෙනවා. ඒතර පොඩි ළමෙක් ඒ කෙල ටික අල්ලන්න යනකොට අපි වළක්වනවා. අපි දන්නවා අපි ඒ ළමයා අල්ලන්න දෙන්නේ නැහැ. ඒතන තියෙන එළියට සුදුසු නැති ටිකක් පිළිකුල් සහගත දෙයක් කියලා. ඒ වගේ තමයි දැන් කාගේ හරි ඇතුළ අපි බලන්න ඕනේ අර වගේ අල්ලන්ද අප්‍රිය අල්ලන්ද නුසුදුසු අල්ලනියන් පරිහරණය කරන්න නුසුදුසු නමුත් පස්වලින් වැහලා වගේ මේ සමෙන් වැහපු භාජන සමෙන් වැහපු වගේ එකක් කියලා එහෙම බලන්න කියලා. ඉතින් මට පුද්ගලිකව අසුභ භාවනාව ටිකක් මේක දැන් මට ඉන්න පොඩි ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් ලා එහෙම ඉන්නකොට ඉතින් ලස්සනයි බොනික වගේ. ඉතින් මට මම හිතනවා දැන් මේක අරවර සෙම ටික පස්සෙන් වගේ දැන් මෙයාගේ ඇතුලේ තියෙන්නේ මේ තියෙන දේවල්. ඉතින් මම පොඩ්ඩක් බඩවැල් අරවා මේ මතු කර ගන්න හදලා මේ ලස්සන හැමකින් පැහැලි තියෙන්නේ කියලා එහෙම කරලා අර එයාට තියෙන ආදරය වගේ ගැතිය මේ දු කරගන්න උත්සාහ කරනවා. එහෙම තමයි මට ටිකක් ඒක ඔළුවට වදින්නේ. ඔය අනිත් සාමාන්‍යයෙන් ඔය අහල් දින බෝංචියට කව්පී වමේ ඒ විදියට බලන්න කියලා. ඒ විදියට බැලුවට මට එච්චරම ඒකේ පිලි කුල නෙමෙයි පිලි කුල කතා කරන්න එපා කියලා කිව්වන වචනේ තත්තිදීතුමා. ඒ ගැන ඇලීමක් නැතුව යන්නේ අර අර විදිහට බලපුවාමයි කියලා මට තේරුණා. ඒකයි මට කියන්න තියෙන තේරුවන් සන්නයි. තේරුවන් සන්නයි චන්ද්‍ර ප්‍රශ්නාත්මක බොහොම පිං. හොඳයි මම චන්ද්‍ර මහත්මයාට කියමු එන්න. ජපානයේ සම්බන්ධ වෙන කල්ලාමිට. චන්දන මහත්මයා ඔබතුමාට ඇහෙනව නේද මම කතා කරනවා? හොඳයි චන්දන වේල්කම් මහත්මයා කතා හඳ අපිට ඇහෙන්නේ. හොඳයි සේන මහත්මයා ඔබතුමාට දෙන්න. තෙරුවන් සරණයි. යා මේ සත්‍යතුමා හොඳ දේශනාවක් කළා. දැන් අපි සාමාන්‍ය විදිහට අසුභය ගැන කතා කරන්නේ පිළිකුලත් සම්බන්ධ කරගෙන, ඒ කියන්නේ හැමදේම නරක හැටියට. නමුත් මෙතෙන්දී මේ දේශනාව අනුව බුදුහාමුදුරුවෝ කියපු මේ දේශනාව අනුව අසුභයෙන් සතිය, වීර්යය, ප්‍රීතිය, පස්සද්ධි ආදී ධර්ම මතු වෙනවා කියලා තියෙනවා. අසුභය කියලා පිළිකුල වගේ, ඒක නසුබ කැත වගේ හිතනවා නම් ඒතර කොහොමද මේ ප්‍රීතියක් අතුමතු කරගන්නේ? අපිට කෙස් ගසක් අපි දන්නවා අමෝබ කියන කතාව තමයි මේක. කෙස් ගහක බත් පිටානක තියෙන දැක්කොත් ඒක අනාපිරියාවක් වෙනවා කියලා. ඉතින් මේකයි කියනවා අසුබ කියලා. ඔතේ ඉතින් මෙහෙම අපිරියාවක් වෙනවා නම් කොහොමද ඒතර ප්‍රීතියක් ඇති වෙන්නේ කියන ප්‍රශ්නේ මතු වෙනවා. මේකට මට හිතෙන අසුභය කියන එකට අපි දැනගෙන අපි දැනට හිතන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් වෙන්න ඕනේ බුදුහාමුදුරුව මෙතන අසුභය ගැන කියලා තියෙන කියන එක. අපි හිතන විදිහ අසුභයක් නෙවෙයි මෙතන බුදුහාමුදුරුව කියලා තියෙන අසුභය. මෙට වඩා වැඩි යමක් තියෙන්න ඕනේ. ඉතින් ඒකේ හරගන්නීමයි දැන් මේ විදිහට ස්ථාපන සාකච්ඡාවකදී අපි කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද අසුභයෙන් සතිය, විරිය, ප්‍රීති, පස්සද්ධි වගේ උපදිනවා නම් මේකට යම් කිසි අසුභය බලන විදිය වෙන මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ මේවා ඇති වෙන්න කියන එක. ඉතින් ඒක මම දැනගන්න කැමති මේ දන්න කතියකින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියන මාතෘක බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි සාකච්ඡාවට සම්බන්ධ කරගෙනම මේ ප්‍රශ්නේ යොමු කළ නිසා අපි ඒ කාරණාව පිළිබඳව පැහැදිලි කරගන්න බලමු. එහෙමනම් සත්‍යීතුමා අපිට මතක කරලා දුන්නා මේ සූත්‍ර දේශනාවේ කියලා තියෙන මේ කාරණාව අසුබේ බහුලිකුත කළා වදිනකොට ඒ විඥාන ධර්මයන් වැඩෙන ආකාරය. එතකොට එහෙමනම් දැන් පාවිච්චි කරන මාත්මය අහන්නේ සාමාන්‍යයෙන් බස්සේ බස්සේ බලනවා කියලා අර්ථයෙන් කරනකොට ඒක වෙන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් නැත්නම් මේ වෙනත් ක්‍රමයක් ඇති මේ අසුබය තර්කකතනයක් ඇති මේ අසුබය කියන එකට වගේ දෙයක්. ඒ ගැන ප්‍රසන්න මහත්මයා කොහොමද කියන්නේ ඒ ගැන? හොඳ අපි වෙනත් දේවල් පසු කතා කරමු. තෙරුවන් සරණයි සත්‍යතුමා දලුවත් මහත්තයාට සිල දෙනාට. තෙරුවන් සරණයි. මේ මම නම් තේරුම් අරගෙන තියෙන්නේ මහත්මයා මේ අපි යන්නේ අසංකතු නිවනට. ඉතින් මේ නිවනට යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථාවලදී සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ ඒ මේ ගතිගුණ අනුවයි ඒ ස්වාමීන් වහන්සේලාගේ මේ විවිධ ඉන්න පළවලත්වල හැටියටයි ඒ විදිහට. ඉතින් මට තේරුම් අරගෙන තියෙන විදිහට නම් ඇත්තටම අසුභය වඩනකොට හැමතිස්සෙම කියලා තියෙන්නේ හුඟක් වෙලාවට තමන්ගේ ශරීරයේ තුල බැලීම තුලින් ඒ කියන්නේ ඒ මොහොතේ ජීවත් වීම ඇතනක් තියෙන. එතකොට ඒක පිළිකුල් කරගෙන අසුභය වැඩුවොත් ඒක මං හිතන්නේ ඒකම වෙනවා. අර ස්වාමීන් වහන්සේලා බොහොම දෙයක් කර සිදිවි නසාගෙනක් තියෙනවා බුද්ධ කාලයේදී. මේ මේ ඒ අසභයේ වඩන්න කියලා, ඒ කියන්නේ සමහරට වැරදි විදිහට තේරුම් අරගෙන. ඉතින් මෙතනදී මට නම් තේරෙන්නේ ඒ මොහොතේ ජීවත් වෙලා ඒ අපගේ ශරීරය තුල තියෙන දේවල් අසුභ බව දැනගෙන ඒ විදිහටම ජීවත් වීමයි. එතකොට අපිට දකින්න හම්බ වෙන සෑම ඒ අසුභයි අසාරයි කියලා නයි අපිට තේරෙනවා. මේවා නාම රූප දෙකෙන් හැදෙන මෙතන පුද්ගල භාවයකොත් නැති බව තේරෙනවා. එතකොට එවැනි දේවල් තුලින් අපි තේරුම් ගන්නගෙන මේ ජීවත් වෙනකොට මෙනෙහි කරනකොට මේක හැම දෙයක්ම හැම භාවනම් නම් මම නම් තේරුම් ගන්න තියෙන්නේ මොහොතක් මොහොතක් පාසා වැඩි යුතුයි. ඒ කියන්නේ පාඩදී හමුණත් යම් කිසි රූපයක් ඒක රූපයේ කෙසේද තියෙන්නේ කියලා අපි අපේ ශරීරය තුලත් හැමදෙස්සෙම මෙනෙහි කරිය යුතුයි. ඉතින් අපි මෙනෙහි කරනකොට බස් එකේ හිටියත් ට්‍රේන් එකේ හිටියත් කොහේ හිටියත් අපි දකිනවා අපි දැන් පාස් කරගෙන යනකොට යන්නේ ලයිට් කණු වගේ පාරවල් දෙකේ මේ ගස් වගේ. එතකොට අපි ඒ හැම දෙයක්ම තියෙන්නේ හැම දෙයක්ම තුළම අසුභයක් තියෙනවා. ඒ කිසි දෙයක් උපාදිතිති භංග කියන හැම නාමතාවෙටම මේ වෙනවා. එතකොට ඒ තුලින් අපි දැනගන්න ඕනේ ඒ මොහොතේ ජීවත් වීම කියන එකයි මම නම් තේරුම් අරගෙන තින්නේ. එතකොට ඒ හැමදේම කියන්නේ වෛරකින් බලනවා වෙනුවට තමන් දැනගෙන සිටීමයි. මම නම් තේරුම් අරගෙන තින්නේ එහෙම විදියට. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි ප්‍රසන්න මාර්ගය බොහොම පිං. මම මැදින් යමක් ඉටු කරලා කලින් සුදු වෙනනම් එවන මට හිතුණා මේ විදිහට කියන්න දැන් සංසාරේ බොහෝ ජීවිතවල තිබිලා බොහෝ ජීවිත ලැබලා යන ගමනක මම නිරත වෙලා තියෙන්නේ අපායවල වල ප්‍රේත ලෝකවල වගේ දිවි ලෝකවල ආදි වශයෙන්. ඒකට දැන් මේ අවස්ථාවේදී මනුස්ස ලෝකයේ මට ජීවිතයක් ලැබුණා. මම මගේ ජීවිතයක් මට ලැබීමේ හේතුව හැටියට මම අවබෝධ කරගෙන තිනවා නම් මම මේ ලෝක දෙක දිලා තියෙන එක එකනා දෙකේ කාර්යභාරයන් තියෙනවානේ. ඉතින් මගේ කාර්යභාරය මේ ලෝක ජීවිතයේ ලැබීමේ සත්‍ය වශයෙන් නැත්තව යමක් ඇද්ද ඒ දේ තේරුම් ගැනීමයි කියන දේ මම කල්පනා කරනවා නම් ඒ සඳහා යොමු ඇති දේවල් මට සුබ දේවල් හැටියට මම හිතන්නේ ඉස්සා කරනවා. ඒ සඳහා යොමු වක්න් මා ඉවත් කරන දේවල් අසුබ හැටියට වෙනවා. එහෙමනම් එහෙනම් මම සුබ කියන දේවල් දක්ක ගන්නවා. මාව මගේ කාර්යභාරය ඉටු කිරීම සඳහාම යොමු කරන දේවල් සුබයි හැටියට. එහෙම කියනකොට මගේ කාර්යභාරය කියලා දෙයක් මම මුලින්ම අල්තකපෙන් කරගෙන ඉන්නවා. මොකද අපි දන්නවා ලෝකයේ ඉන්නවා විවිධ මිනිස්සු, විවිධ ජනතාව. AI කාර්යයන් කරනවා. අපි මේ AI ට ගිහිල්ලා බණ කියන්න ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. ඒගොල්ලෝ කියන්නේ මොනවද කියන්නේ? මං ආපු වෙලේ මං හරියට කරනවා. එයා ක්‍රිකට් ගහනවා, ක්‍රිකට් හොඳට ගහනවා. මේ මිනිස්සුත් අපි බණ කියලා නිවන් දක්කන හදනට දෙරුවන්නේ නැහැ. ඒ වගේමයි ලොකු ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කටයුතු කරන පුදුම විදිහට ව්‍යාපාර දිනු කරගෙන මිලියන් ගණන් මාසෙට හම්බ කරගෙන හොඳ සතුටින් සැනසීමෙන් ඉන්නවා මිනිස්සු. එයාගේ විදිහට සම්සිද්ධ. ඉතින් මම එයාට කියලා කියන්නේ නැද්ද ඔතෝක සම්සිද්ධ නෙමෙයි ඕක අසුබේ ඕක දුකයි. ඔයාගේ සම්සිද්ධින් තින්නේ ඔහොම නෙමෙයි ගිහිල්ලා ගහක් යට ගිහිල්ලා අම්බයක් ගහගෙන භාවනා කරන්න කියලා ඒ මොහොතේ මාට වෙඩි තියලා. ඉතින් ඒ නිසා ගැලපනේ දෙයක් නේ ගැලපනේ ක්‍රියාවයි තෝරගන්න විදිහට නේ. එහෙනම් මම තෝරගෙන ඉන්නේ මාගේ ජීවිත ඉලක්කය මේ සත්‍ය නම් මූත කරගෙන වාසියට කෝබිට කරගත්තු සත්‍ය තේරුම් ගැනීම නම් ඒ සඳහා මාව යොමු කරන්නා වූ සියලුම දේ සුබයි. එහෙමනම් ඒ අර්ථකථනයෙන් බලනකොට මට මේ ලැබී ඇත්තා වූ මේ සිරුර මේ සත්‍ය අවබෝධ කිරීම සඳහා උදව් උපකාර වෙනවා මහත්සේ. මොකද මට පෙර ලැබුණා තිබුණා වූ අපායික ඒක ලෝකයේ තිබුණා වූ ජී ශරීරයෙන් මට ඒ උපකාර කරගන්න අපහසු වුණා. සතෙක් හැටියට දීප් කාලෙක මට උපකාර කරගන්න බැරි වුණා. දැන් මේක හැකියාව තියෙනවා. එසේ නමුත් ඒ තීන දේ මම ගන්නා විදිය හැටියට මට ඒක මගේ මාවත කරා හෝ විරක්තක දුම් කර ගන්න පුළුවන්. එහෙමනම් මම ඒ දිහා බලා ඉන්නකොට මට තේරෙනවා මගේ මේ සිරුරත් තුළත් ආ වූ දේවල් එකින් එක අරගෙන බැලුවා හෝ එක සැරේ බලන දැන් සත්‍යම දේශනා කරනකොට මම එහෙම බලාගෙන හිටියා වගේ ඇතුළේ තියෙන දේවල් මට මගේ මම මේ දවස්වල තියෙන අසනීපයක් ගන්න ගැති දන්නවා. ඉතින් මේ ඇතුලෙන් ගෑස් වගේ එනවා, සද්ද ඇහෙනවා, ඇතුළේ වැඩ කරන දේවල් බලාගෙන චිත්තයක් වගේ බලන් ඉන්නකොට තේරෙනවා පේනවා නිකන් නැහැ දැම්මනම් අපි අර බින් එකේ කුණු වරෙන් යන කුණු ට්‍රක් එක දින ඒකට නැහැ දැම්මා වගේ තත්වයක් නේ තියෙන්නේ කියන එක තේරෙනවා. එතකොට එහෙමනම් ඒ විදිහට දැකීමෙන් ඒක මාව සංසාර ගමන ගෙන යන්න තල්ලු කරන යොමුවක් තියෙනවා නම් ඒ යොමුවෙන් ඉවත් වීමක්. එහෙනම් මේක මෙහෙම දෙයක් නේද කියලා අවබෝධ වෙලා ඒකට තියෙන අර නූල් ටික කපා දමන තත්ත්වයක් ඇති වෙනකොට හිතට සැනසීමක් ප්‍රීතියක් ඇති වෙන එක මට හිතෙනවා සාධාරණයි පොදුයි කියලා. මොකද මේ තමන් බලාපොරොත්තු වෙච්ච තල්ලු වෙන හේතුවෙන් කියලා එහෙම හිතුණා. ඉතින් ওই දේ හොම වුණා කියන කල්යාණ මිත්‍ර අපිට හම්බෙලා තියෙනවා. ඒ එහෙම තියෙනවා. අපේ මේ සාකච්ඡාව සම්බන්ධ වෙච්ච පෙර අපි බොහොම ගෞරව කරන කල්යාණ මිත්‍රයා එහෙම කියලා තියෙනවා. ඒ ඉතින් යන්ත කියපු දේවල් ඒක හතක පස්සකලා තමන් මේ දේ අත්දකින්න දවස් වෙලාවට තමයි ඒක එහෙමමයි කියලා තේරෙන්නේ කියලා මට හිතෙනවා. සමහරවිට මම වැඩි ටිකක් කියන්න ඇවිල්ලා මම ටිකක් වැඩිපුර කියුණා. මම ඒ අදහසත් සමග ડોક્ટર මාධවට යොමු වෙනවා. හැමෝටම සම්බන්ධ සරණයි සතිය දලොත් මහත්යාරෙක් ඔක්කෝම චටරල් වශ සන්රපිරිස් ඔක්කෝම කට්ටියට මේ සම්බන්ධ සම්බුත් සරණයි. මං හිතන්නේ බොහෝම හොඳ මාතෘකාවක් ඇත්තටම පිළිගුණ ගැන කතා කරන්න එපා කියලා පටන් ගත්ත එකම ගොඩක් හොඳයි. මොකද මේ මං හිතන්නේ මට තේරෙන විදිහට මේක අර අපේ ශ්‍රීමති මහත්තයා හැම වෙලේම මතක් කරලා දෙන විදිහට අපේ මෙතන ගුරුවරු නැහැ. අපි යම් දෙයක් කියනවා ඒක හරියට බාර ගන්න නැත්නම් පැත්තකින් කියන්න මේ මම භාවනා කරපු විදියක් මට භාවනා කරන විදියක් මම කරපු විදියක් මම කියනවා මිසක් මේක මේ ගන්නපා ගුරුවරයෙක් හාමුදුරුවෝ නමක් කියන ගානට. ඒක නිසා මම හිතන්නේ මේ පිළිකුල් භාවනාව මම හිතන්නේ මේ සතුතුමා මේක කියන්නපා කියලා කිව්වා. ඒ වුණාට පිළිකුල් භාවනාව මට හිතෙන්නේ මේ රාගය අධික කට්ටියට මේ පිළිකුල් භාවනාව නිසා මේවට කියන ඇල්ම අඩු කරගන්න. ඒ කියන්නේ මේ ප්‍රාථමික අවස්ථාවක ඉන්න කෙනෙකුට තමයි මේ පිළිකුල් භාවනාවේ වැදගත්කම වෙන්නේ. මොකද රාගය අධික වෙච්ච ගමන් බොහෝම වේගෙන් මේ විඥානය ඒ දේවල් වලට බැසීම හේතු කරගෙන යා අපාය යන තරමටම දේවල් කරගන්න පුළුවන්. මේ අපි වගේ භාවනා කරන යම්කිසි ප්‍රමාණයකට භාවනා කරපු මිනිස්සුන්ට අර මේ සිතුමාගේ ඒ පටික්කුලතාවයේ සංඥාවේ ඉක්මවලා, ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ අපිට මේ දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සත්‍යයට මේ එන්න. ඒ වගේම අර සේන මහත්තයා එතන මතක් කරලා දුන්නා අපිට මේ ඇයි මේක මේ වඩන්නේ මේ අර බොජංග විදියට, ඒ කියන්නේ ප්‍රීතියක් කියන විදියට. හරි මේක ඇත්තටම මේ දුක්ඛ සත්‍යයක්, දුක්ඛ සමුදය සත්‍යයක්, දුක්ඛ නිරෝධ සත්‍යයක්, නිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යයක්. මේවා අපි ඔක්කොම දන්නවා, නිකන් ගිරව් වගේ අපිට කියන්නත් පුළුවන්. හැබැයි මම ඔයාලට වගකීමෙන් කියනවා, ඒ වගේම ගැරන්ටි කරනවා මේ දුක්ඛ සත්‍ය යම් ප්‍රමාණයකට හරියට අවබෝධ වෙනවා. මෙන්න මේක මේ දෙවිස් කුණූපයක් කියන එක හරියටම තමන් භාවනාවෙන් වටහා ගන්නවනම් එතනම, මොකද ඒක ඇවිල්ලා අපි ඔක කියනවනේ ආර්ය සත්‍යයක් කියලා. මේක හැම ලෝකෙටම පොදු සත්‍යයක්. මෙන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් තමන් වඩන්නේ අසුභය. හැබැයි ඒකෙන් ප්‍රීතිය මේ ඇඟේ ඇඟ පුරාම මේක මේ වෙලා ගිහිල්ලා තෙත් බවක් ඇති වෙලා, එහෙම නැත්නම් නිකන් හරිම අපිට අර ප්‍රීතියක් කෙනකොට තමයි උඹන් හිතන්නේ සාමාන්‍ය ජීවිතේ වුණත් අපිට ඒක අත්දැකෙන ප්‍රීතියක් එනකොට නිකන් ඇඟ නිකන් එතන කියන්නේ කමර එක සිංහල වචනේ නැහැ. ඔය හිතට නිකන් පොඩි පොඩි නිකන් කටුවයින වගේම මේ නිකන් ඒක හිතේ මේ වේදනාවක් කියලා එහෙම නෙවෙයි, නිකන් හරි ප්‍රීතියක් එනවා. මෙන්න මේ ඇයි හේතුව මම දකින්නේ, හේතු විදියට දකින්නේ මෙන්න මේ සත්‍ය විදියට දකින්න එක නිසාම මේ ප්‍රීතිය ඇති වෙනව. නැතුව අපි ප්‍රීතියක් ඇති කරගෙන අපි මේ කියන ප්‍රීතිය ඇවිල්ලා මොකද්ද, අපි මේ සාමාන්‍ය ජීවිතයේ කියන ප්‍රීතිය ඇවිල්ලා, මේ ප්‍රීතිය වචනේ පරිසමාප්තියෙම ඇත්තටම අපි කියන ප්‍රීතිය ඇවිල්ලා අපිට මේ සුභ සංඥාවක් ඇවිල්ලා තමයි අපිට ප්‍රීතියක් ඇති වෙන්නේ. ඉතින් ඕක නෙවෙයි මෙතන කියන්නේ. දුක්ඛය මෙනෙහි සත්‍ය මෙනෙහි කිරීම තුළින්, සත්‍ය මෙනෙහි කිරීම තුළින් තමන්ට ප්‍රීතියයි පස්සද්ධියයි ඇති වෙනවා කියන එක. අනිත් එක තමයි මම කියන්නම ඕන, එන්න මේ සම්බොජ්ජංගයක් විදිහට මේක වැඩ කරනවා. අපි දන්නවා සතිය එක එක විදිහට අපි දිනු කරනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්මවලම බලයක් විදිහට, ඉන්ද්‍රියක් විදිහට, සප්ත බොජ්ජංගයක් විදිහට සතිය දිනු වෙනවා. ඔතන බොජ්ජංගයක් විදිහට කියන එකෙම, ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මයක් විදිහටම මේක දිනු වෙනවා කියන එකේ හේතුව තමයි මෙන්න මේ මරණය. මේ හැම දෙයින්, හැම දෙයක්ම මරණයෙන් කියලා කියන්නේ හැම දෙයකම සතර සතිපට්ඨානෙ ගන්නකෝ. අපි බොහෝ දුරට අපි කරන්නේ මොලේ දෙයක් තමයි මේකේ මේ සමුදය අස්තංගමය බලන එක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ, තථාගතයන් වහන්සේ මම හිතන්නේ මට මතක විදිහට 26 පාරක් හරි 27 පාරක් හරි කියනවා මේ දේවල් වල සමුදය බලන්න, අස්තංගමය බලන්න, සමුදය බලන්න, අස්තංගමය බලන්න. මෙන්න මේ ඇත්තකම මේ සම්බොජ්ජංගයක් විදිහට සතිය වැඩෙන්නේ මේකේ Nirodhe. මෙන්න මේ හැම දෙයකම අපි බලන හැම දෙයක්ම සතිය වේවා, විරිය වේවා, අසුභය වේවා, ඔක්කොම දේවල් වල නිරෝධයක් තියෙනවා. ඔක්කොම දේවල් වල නැතිවීමක් තියෙනවා. ඇති වෙන දේ නැතිවීමක් වෙනවා කියන අවබෝධයත් එක්ක මේක බැලුවොත් මේක දිරිස්කුණුපයක් කියන තැනින් නවත්තන්න එපා. මේක මේ මම හදාගත්තේ, මේක මටයි ඇති වෙලා තියෙන්නේ, මේක මම හදාගත්ත දේවල්, මම මේ හදාගත්ත සංස්කාරයෙන් හදාගත්ත ඇඟ වේවා, මේක කවදක හරි නැති වෙලා යනවා කියන අවබෝධයෙන් මේක දිහා බලන්න. අන්න ඒකයි මට තේරෙන විදිහට, මම ගන්න විදිහට මෙන්න මේ සම්බොජ්ජංගියා භාවිතා කරගෙන මේක බලන්න කියන්නේ. අන්න ඒකයි, එහෙම කරොත් අපි හොඳට බලන්න, මම මේක මේකෙන් ෆයිට් පිට පයින්න පුළුවන්. අපි හෙට මැරෙනවා කියලා හිතාගෙන මේ බලන්න. දැන් උදාහරණයක් විදිහට අපි මේ මම මෙහෙම උදාහරණ ගන්නකොට අපි දලුවත් මහත්තයා, මට සමාව දේවි, දලුවත් මහත්තයා නිතරම ගන්න දෙයක් තමයි මම සති දෙකකින් මැරෙයිද දන්නේ නැහැ, සති තුනකින් මැරෙයිද දන්නේ නැහැ, මාස 6කින් මැරෙයිද දන්නේ නැහැ කියලා. මොන ඔය ප්‍රතිපත්තියේ ඉඳන් දේවල් දිහා බලන්න යනකොට අපිට බොහොම සැහැල්ලුවක්, අපිට බොහොම අතහැරීමක් එතනදිම අපිට ගන්න පුළුවන්. මේ අපි යම් ප්‍රමාණයකට මේක නිත්‍ය කරගෙන, යම් ප්‍රමාණයකට මරණය ඈත් කරගෙන ඉන්න කට්ටිය විදිහට බලන නිසා තමයි මම හිතන්නේ අපිට මේ රිලැක්ස් වෙන්න බැරි, අපිට මේ ගොඩාක් බර. අර සතිසුමාගේ වචන වලින් කිව්වොත් මේ මමත්වය ගැඹුරටම ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ නිත්‍යභාවය අතුරට කිඳා බැහැලා තියෙන නිසා. අන්න ඒ දේ තමන් හොඳට හිතට අරගෙන නිකමට හරි ඉඳ තියෙන වෙලාවට, කියන්නේ අපි ගොඩාක් මේ ජීවිතේ සාමාන්‍යයෙන් ජීවිතය ගත කරන වෙලාවට අපිට මරණ සංඥාවෙන් ඉන්න බැරි වේවි. විවේකයක් හම්බ වෙච්ච වෙලාවට දවස් භාගයක් හෝ දවසක් හෝ පැය දෙක තුනක් හෝ මරණ සංඥාවෙන් ඉන්න බලන්න. ඒ මරණ සංඥාවෙන් ඉන්නකොට තියෙන ප්‍රීතිය, ඒ කියන්නේ තියෙන සැහැල්ලුව බලන්නකෝ. ප්‍රීතිය නම් සමහරක් වෙලාවට දැනෙන එකක් නැහැ මුලදී. ඒ බොහොම සැහැල්ලුයි. දැන් ඕනම ප්‍රශ්නයක් ආවම අනේ අපි මැරෙන මිනිස්සු කියලා හිතුවත්, අනේ අපි මැරෙන මිනිස්සු නේද, මේකට මොකටද මම මෙච්චර මේ වෙන්නේ කියලා ගත්තොත් එහෙම කමන්ට ඇති වෙන, එතනින් පස්සේ ඇති වෙන ක්‍රියාකලාපයන් පවා වෙනස් වීම හොඳට බලන්න. අනේ ඒකයි මේ කියන්නේ, මෙන්න මේ මරණය, මේ මරණය ධර්මයත් එක්ක මේක එකට එකතු කරලා ඒ අසුභය බලන්න. මේ කියන්නේ මේක මේ හේතුන්ගෙන් හටගෙන හේතුන් නිසා නැති වෙන ධර්මයක් විදිහට, අර අපි පටික්කුලය ඉක්මවා ගියපු මේ ධර්මයක් විදිහට මේක බලන්න කියන එකයි මම අදහස් කරන්නේ. මම හිතන්නේ මට තේරෙන විදිහට හැමෝටම සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි ඩොක්ටර් මාදව. දිලෘක් මහත්මයා ප්‍රශ්නයක් අහන්න කැමති වෙනවා. අපි දිලෘක් මහත්මයා කියන්නේ දිලෘක් මහත්මයා ඔබතුමා කියන්නේ නම් මම අනිතුර මම සත්‍යීත් මහත්මයා නම් කියලා කියනවා. අතිරුවන් සරණයි හැම දිනටම. මට මූලික වශයෙන් ප්‍රශ්නයක් ආවේ තිබුණේ මේ අත්වැඩසටහන සම්බන්ධයෙන්, කියන්නේ අසුබ අසුබ භාවනාව සම්බන්ධයෙන් ඒත් සමගම අපිට මාධව මහත්මයා සඳහන් කරපු දේ අතරින් කරුණාවට ආව එක ඉතිච්චරම වැදගත් ඇති නමුත් සම්බන්ධ දැනම උඹලේ අහන්න දැන් සතියතුමනි දැන් මම මේ ධර්මයේ දැකපු දෙයන්නේ මට පෞද්ගලිකව වගේ අත්දකින දෙයක් දැන් මම බැලුවම දැන් මේ sensual pleasures so having in a හිතට එන කාම සිතිවිලි එහෙම නැත්නම් කාම දැනීම් ඒව දෙකක් වශයෙන් වගේ එකක් තමයි දැන් උදාහරණයක් වශයෙන් කෑම ගත්තොත් දිව කැමැති ඒවා තියෙනවා සිත කැමැති ඒවා තියෙනවා ඒ හැම එකම මේ වගේ කොටස් දෙකක් වශයෙන් වගේ දැනෙන ගතියක් තියෙනවා සමහර දේවල් මේ ඉන්ද්‍රියන් කැමැති ඇස කැමැති ඒවා තියෙනවා හිත කැමැති ඒවා තියෙනවා ඉතින් අර මේ මට ලොකු ප්‍රශ්නේ තියෙන්නේ හිත කැමැති ඒවා සම්බන්ධයෙන් ඉතින් ඒ එකක් මට අහන්නුනේ එතකොට මේ අපි දැන් අද ඉගෙනගත්තු මේ අසුබ භාවනාව ඉතින් අපි අර කලින් තත්න එකා වගේ ඒක අපිට දල්වත්ත මහත්මයා බොහොම සඳහන් කරන්නේ විමානිය ආරමුණු කරගෙනම කරනකොට එතකොට සමාධි එකදී සමාධි තත්ත්ව වලට පැමිණීමේදී දැන් මම හිතන්නේ අර අත්දහම් කළ අනිත් බොජ්ජංග ඒවා සමාධි තුලම අදකින දේවල් හැටියට මම දකින එක හරි කියලා තන්නවන විශේෂයෙන්ම අර මේ ඒ කියන්නේ හිත කැමති දේවල් දැන් ඔක තවත් මන් දැනෙන්න ප්‍රශ්නේ හරියට අහන්නද කියලා මම තවත් එකක් කියන්න මේක පැහැදිලි වෙයිද කියලා හිතා ගන්න මේක නම් කොච්චර හොඳද දන්නේ නැහැ උදාහරණේ නමුත් මම ওই ක්‍රේම කාලයක බලපු යම් කිසි බටහිර චිත්‍රපටියක මම දැන් ඒවා බලන්නේ නැහැ ඒක නිසා දන්නේ නැහැ ඒකක තිබුණා මේක මිනිසෙක් එයා ගොඩක් කාම මිත්‍රාචාරයට ඇඩිච්ච කෙනෙක් එයාට ඒක ගොඩක් මෙයා වෙලා පස්සේ මෙයාට ඒකේ කිසිම ශරීරයට ප්‍රෙෂර් එකක් නැහැ. එයාට කිසිම එයා මේක කියනවා. හැබැයි ඒක ඒ අර හිත සනසෙන්න ඒක නවත්ත ගන්න බෑ. يعني මම කියන්නේ ඒ තත්තර ගිය එක නෙමෙයි. මම සඳහන් කරන්නේ අන්න ඒ වගේ සමහර දේවල් මම දැකලා තියෙන මේ හිත තමයි කැමති. මේ කයට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ වගේ ඒවටත් මේ භාවනා ක්‍රමයේ සුදුසු කියලා තින් බොහොම පින් මේ දේශනාවට අනික් කාරණේ මට සඳහන් කරන්න ඒකත් මම සඳහන් කරන්න සුදුසු වෙලාවක සාකච්ඡාවට ගන්න මේ අපේ කල්යාණ මිත්‍රයෝ අපි බොහොම ගරු කරන පිරිස් මේ අපිට බොහොම අවවාද දෙන ඒ වගේම උපදේශ බොහෝ වැදගත් ධර්ම කරුණු සඳහන් කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට අහලා තියෙනවා කල්යාණ මිත්‍රයෝ සඳහන් කරන මේවා කැමැති නම් ගන්න එපා නම් නිකන් ඉන්න මේවා කල්යාණ මිත්‍රයෙක් වශයෙන් ප්‍රමණය සඳහන් කරන්න කියලා. මට හිතෙනවා ඒක හරිද කියලා. මොකද කල්යාණ මිත්‍රයෝ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ බොහොම උසස් මේ උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක්. එතකොට මේ ශාසනයම පවතින කල්යාණ මිත්‍රයෙක් හැටියට. එහෙම වුණහම ඔය මේ මම දකින්නේ යම් කෙනෙක් තම ධර්ම භාවනාවකදී තම මේ මාර්ගය යනකොට අත්දැකීමක් කින් දැක්කද කිව්වම තව කෙනෙක් දැන් මම කියලා හිතා මම නම් නමස්කාර කළා ඒක පිළි අරගෙන ඒක පාවිච්චියට ගන්නවා මට. ඉතින් එහෙම තත්ත්වයක් මම හිතන්නේ අර වගේ කිව්වහම ඒවා අගෞරවයට එනවා වගේ කියලා මට හිතෙනවා. ඉතින් යම්කිසි අපි පිළිගන්නවා සත්‍යත්ම අපිට බොහොම කෙලිමකෝ මේක අද පිළිකුල පාවිච්චි කරන්න පරිලා අන්න ඒ වගේ කෙලිම කියන්න ඕන. එතකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් දැකින විදිහට එහෙම කල්යාණ මිත්‍රයෙක් කියන එක ඊට එහා ගිය එකක් නැත්තම් ඒක ධර්මයට අගෞරවයක් වගේ කියලා මට පෞද්ගලිකව හිතෙනවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි දිරිගු මහත්මයා ඒ කාරණාව සියල්ලම අගය කරනවා ඔබතුමාමතු කරපු කල්යාණ මිත්‍රයෙක් ඒ කාරණාවන් හිතනද ඉතලා ඒවා ක්‍රියාත්මක කරන්ද ඒවා වලවර්ධකුත් නැහැ එතුමා කියපු දේ ඇත්තට මොකද මේ පාරජමන්දේ දෙන්නේ කල්යාණ මිත්‍රෝ ඉතින් ආය අමුතුන් මොකෙන් කියන්න ඕනේ නැහැ මේ මන් කියන දවස සම්පූර්ණ පිළිගන්න සම්පූර්ණ කියලා මොකද අපි ඒක මොලේ නම දන්නවා කවුත් අපි කිව්ව නැතත් එහෙම තමයි කටි කරන්නේ කොහොමවත් එක පැත්තකින් ඒ නිසා ඒව අවශ්‍ය නැහැ අපි මේ ඒ නිසා තමන්ට හොඳටම විශ්වාසයෙන් දේවල් කතා කරනවා නම් එහෙම නැත්නම් විශ්වාස නැතිද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳයි. එතකොට මේ මම කියන්නේ අපි එන්නේ කියන අලු පුළුවන් හොඳයි. මම ගෞරවයෙන් සතුටුමද වෙන සතුටුමානේ ඒ මතුවෙච්ච කාරණාවන් වදනම් කරගෙන සාකච්ඡා කරනවා. සම්මා සම්බුද්ධ සරණයි. අපි හැමෝම භාවිතා කරන විදි වෙනස් ඒක අපිට පැහැදිලිවම පේනවා. දැන් අසුභයේ දකින්න විදි තියෙනවා. අසුභයේ දකින්න විදි තියෙනවා. සා මේ බුදුරජාන් වහන්සේ ඒ රාහුල ඇත්තට හැම තිස්සෙම කියන්නේ ඉතින් තරුණ වේගෙන ආවා. එතකොට හතේදී මහල්ලා ඉතින් ටීනේජර් කෙනෙක් වගේ වෙනකොට ඉතින් හැමතිස්සෙම කිව්වේ අසුභාය චිත්තම් භාවේහි ඒකග්ගං සුසමාහිතං. එකඟ මනසකට ඇවිල්ලා සමාධිමත් බවට ඇවිල්ලා සුසමාහිතව අසුභය සඳහා සිත පුරුදු කරන්න. අසුභාය චිත්තම් භාවේහි අසුභ වශයෙන් මේක දකින්න මේ පුරුදු කරන්න කිව්වා. එතකොට අර ඒකග්ග සුසමාහිත දෙකත් එක්කම එහෙම යන්න උත්සාහ ගන්න ඕන. දැන් මේ මම මේ අප කතා කරමු උතුරු කෝටුම අපි යලිත් තේරේ. අපි දන්නවා දැන් අර මේගිය වගේ සුත්තවලදී තවත් බොහෝ තැන්වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුභය වැඩි යුත්තේ අසුභා භාවීතබ්බා රාගස්ස පහනායි. රාගය කියනකොට දැන් අප දන්නවා රාග වර්ග කීපය කාම රාග රූප රාග දෙක තමයි දැන් මේක තියෙන්නේ. අරූප රාගත් එකට යන්නේ ඒක අන්තිම දෙකකින් අයින් වෙන්න උනහම අරූප රාගෙන්නේ. එතකොට අසුභය වඩන්නට ඕනේ ඔය පළමු දේ තමයි දැන් කාම රාගය කිව්වහම දැන් ඒ බරපතලවටම එන දේ තමයි ලිංගික කාමය. ඒක විතරන්නේ දව කිව්වා වගේ කෑම බීම වගේ જાති. දැන් අර කතන් කතාවෙන් ඊට අපේ මනසට එන જાති කී ඒගත් උදාහරණ අනුව නම් ඒ කායික දෙයක් බාටපත් වල තියෙන අර චිත්‍රපට උදාහරණේ අනිත්‍ය සංඥාප තමයි අස්මාන සමුග්ඝාතයේ සඳහා ඕන වෙන්නේ කියලා. දර එතෙන්දී අර පංච උපාදානස්කන්ධයේ තියෙන සංඥාව තියෙන්නේ. ওই සංඥාව වේදනාවත් එක්ක යනන්නේ. බින්ද නිසා තමයි සංඥාව. අර චිත්‍රපටි අනුගත මං ගියොත් එහෙම දැනට කැමරුණත් එහෙමයි. ඒ වේදනාව අනුව යා ගන්න සංඥාව. ඒකට ඇල්මක් තියෙන සංඥාව මමත්වෙන් ගන්නවා. ඒක නිසා තමයි ඒ දිගට යන්නේ මනසත් එක්ක. මට මං කැමරට ඇල්මක්, කෝපි බොන්නට, කැෆේන් වලට මං ඇල්මක් ගත්තත්, ඇල්කොහොල් වලට ඇල්මක් ගත්තත්, නිකටින් වලට ඇල්මක් ගත්තත් වෙන්නේ ඒකයි. උකට හොඳ වචනයක් තියෙනවා. අභිජ්ජා කායගන්ත කියලා එකක් අපි ඉගෙන ගත්තා. ඕක අභිජ්ජා කායගන්ත කියන එක තේරුම් ගන්න හොඳ වචනයක් අපිට දැනට ඔළුවට හොඳ වචනයක් තමයි ඇඩික්ෂන් කියන එක. මේ අභිජ්ජාව කායගන්තයක් කායේ ගැටයක් බවට පත් වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර පරිපත අඳ ගන්නවා කියලා අපි එකක් හොද ඉගෙන ගන්න පරි මොලේ පරිපතයක් දුවනවා කියලා මනෝහාරි දෙයක් ශරීරයට ඇහෙන් බැලුවා හරි අනිත් ඉන්ද්‍රයන් වලින් ගත්තාම වෙන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර් තියෙනවා. මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වලින් තමයි මේක ප්‍රවාහණය වෙන්නේ. ඒ නියුරෝන්ස් වලින් ගිහිල්ලා එක එක ඒ තැන් වල තියෙන ස්නැප්ස් ඒ වගේන් අනිකට මාරු වෙන්නේ ඒක තියෙන ඒ වේගය අනුව ඉලෙක්ට්‍රික් පවර් එකකින් කියන්නේ. ඒකෙන් පරිපතේ ඉක්මනින් හැදෙනවා. මේක හැමතිස්සෙම යන්න පටන් ගත්තා. මේ ෆියුස් එක බරපතල වැඩි එතකොට. හොඳ ෆියුස් දාලා තියෙනවා ඒකට. එතකොට මේ අර මැග්නට් පවර් එක වැඩි වුණාම මේකේ වැඩිපුර විදුලිය යනවා වගේ අපි දැන් ওই චිත්‍රපටිය හැටගත්තම ලිංගික කාමී. ඒ ලිංගික කාමියත් එක්ක යාට ආපු කෝපි වලට හරි තේ වලට හරි සම්බොල් වලට හරි ආප වලට හරි ඒකත් සමානයි. ඒක දැක්කම මට ඇති වෙන අර රියැක්ෂන් එක මගේ මනසේ ඇති වෙන ප්‍රතිචාරය මගේ මනසේ ඇති වෙන රාගාත්මක ගතිය මගේ මට ශරීරයට ලබා දෙනවා. අදින් එක ගිහිල්ලා ඒක කොහොම හරි මට වින්දනයක් දෙනවා. මොකද සබ්බේ ධම්මා වේදනා සමෝසාම. හැම සිතිවිල්ලක්ම වින්දනයකින් මට තේරෙනවා. ඒකෙන් තමයි මම එක්ස්පීරියන්ස් කරන්නේ. ඒක රාගයත් එක්ක මිශ්‍ර වුණාම කබලින්කාර ආහාරයනේ උකට සම්බන්ධ වෙන්නේ. ශාරීරිය නිසා අභිජ්ජා කායගන්තය බවට පත් වෙනවා. අභිජ්ජා කායගන්තත් එක්ක ගියා රාගසල්ල කියලා අපි දන්නවා. අපි කියනගෙන තියෙනවා. ඒක තේරෙනවා කියන පොතෙන් විතර නෙවෙයි දැන් භාවනා කරන ඇත්තු එක්ක චින්තාමය ඥානය නැත්තම් භාවනාම ඥාන දන්නා මේක නේද මේ උනේ කියලා. ඒක තමයි වෙන්නේ. එතන ওই මනසට එනවා කියන එකෙත් වෙන්නේ ඇත්තෙම අනිත්‍ය සංඥාව දන්නේ නැති හින්දා. මොකද අනිත්‍ය සංඥාවෙන් රාගය අඩු කරගන්න පුළුවන්. රාගයට ඇති බැඳීම. ඒ රාගයට ඇති බැඳීම කියන්නේ ඒ වේදනාව වලට තියෙන මමත්වෙන් ගැනීම අඩු වෙන්නේ අනිත්‍ය සංඥා ප්‍රගුණ කරා. එනිසා ඒක තවත්ටි වශයෙන්ම ඒක එකක් කරනකොට කිව්වා ඔක්කොම කෙරෙන බව පේනවා. කල්පනා කාරණුත් එහෙම සති සම්බොජ්ජාංගය වැඩෙනකොට අනිත්‍යවත් එනවා. හැබැයි සමහරලාට මගහැරෙනවා අර විරිය සමාධි වගේ දේවල් කරන්න ඕන වෙලාවල් තියෙනවා. උපේක්ඛා ධම්ම විචේ වගේ දේවල් කරන්න ඕන වෙලාවල් තියෙනවා. ඒ විදිහට ඒක හසුරුවාගෙන ගියාම මේ ඔය දැන් හැමෝම කිව්වේ එක එක පැතිවලින් උනාට කෙරෙන කාර්ය වෙනස්. ඒ අර අපිට තේරෙන පැත්ත තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒක දැන් මෙතෙන්දි අවධාරණය කිරීම අසුභය කියන වචනය පිළිකුල කියන වචනයට උදා ගන්න නැතිව ධාතු මනසිකාරය හැටියට යොදා ගන්නදී කියලා. මෙතෙන්දි කි කොද පටික්කුල ගැන අපි දන්නවා දැන් කෙරෙන අසුබස අසුචිනෝපච්ච විකිතම අර ද අර මොනුපුරු මිනිපිරියන් ගැන දකිනකොට ඒක හොඳයි. හැබැයි ඒක කරුණාවත් එක්ක මිශ්‍ර වෙලා යන්න වෙනවා. ඒ ආභෝධය ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙලා යන්න වෙන ඇති. අර මේක ඇතුලේ තියෙන දේවල් හොයලා බැලුවහම තියෙන වාසිය තමයි මේක අර කෑලි වලට ගලවලා වාහනයක් කෑලි ගලවලා බැලුවා වගේ මේක ශූන්‍යතාවට එන්න පුළුවන්කමක් තියෙනවා. බර රාගයත් එක්ක පොරබදන සිතක් තියෙනවා නම් ඒක වෙන විදිහකට වඩන්න වෙනවා. ඒකට ඉතින් භාවනා ගුරුතුමෙක් හොයාගෙන ක්‍රමානුකූල ගන්න ප්‍රතිපදාවක්. නමුත් අපිට යන්න පුළුවන් අප තුරටම මේකෙන් අපිට යන්න පුළුවන් බව තේරෙනවා. එතකොට මා හිතනවා ඒ කතා කළා ඇති කියලා සම්මා සම්බුදු සරණ. සම්මා සම්බුදු සරණයි සත්‍යතුමානි. හොඳයි, දැන් අද දවසේදී අපිට අත්නම මේ අද සාකච්ඡාව ප්‍රධාන භාගයක් ප්‍රපාල කාලයක් තමයි තුරලා තියෙන්නේ. ඒ නිසා අපි වෙනස් සංඥා වලට අපි කල්පනා කරන්න තුන මේ අසුභ සංඥාවම අතරම අසුභ සංඥා වදන තැනම නෙමු මේක ඔක්කොම කතා කරලා තියෙනවා අසුභ සංඥාව ගැන නේද. ඒ නිසා අද සාකච්ඡාව තුළින් වත් වෙනද ලබා ගන්න බැරි වෙච්ච අවබෝධයක් තියෙනවා නම් අසුභයේ වැඩවීම සඳහාම යොමු වෙන ආකාරයට සාකච්ඡාවක් කරමු. ඒ නිසා කලෙන් තියෙන කාලයක් ගැන කල්පනා කරලා කෙටියෙන් අසුභය ගැන පමණ කතා කරන්න. මේ ඔක්ටර් ඒ පිළිබඳව යොමුක් ලබා දෙන විදිහ විශේෂයෙන්ම අසුභය මේ නිර්වාණය දක්වා යොමු වෙන ආකාරයට මේ ප්‍රීතිය ප්‍රසද්ධිය ඇති කරගන්න යන ගමන ආකාරයට යොමු වීම සඳහා අසුභය යොදා ගන්න උත්සාහ කරලා තියෙනවා නම් ඒ පිළිබඳව අධ්‍යක්ෂින් ඒ නැත්නම් එහෙම කරන්න තමන් ඉදිරිය කල්පනා කරනවා නම් අමොද මාපිය කියලා හිතන ගැටලුවක් තියෙනවා නම් මොමු කරන්න කලින් කියන අර අවස්ථාව දෙන්නේ. චිකිලි බොයකඩ මහත්මයා කැමති කතා කරන්න. ඉරුවන් සර්ණයි දලුවත් මහත්මයා. ආ හොඳයි. ඉරුවන් සර්ණයි දලුවත්. හොඳයි. මේ සමා වෙන්න චිකිලි බොයකඩ මහත්මයා මෙන්න ඉස්සෙල්ලා වංශන යොමු වුණා චන්ද්‍රපීස් මහත්මිය මම එතුමිට යොමු වෙන්න. අවසරයි සිල් දනගින්න මේ මට පොඩි ප්‍රශ්නයක් හිතට ආවා. දැන් දෙතිස් කුණුපයටම තමයි මේ අපේ මේ අස්තිපංජරයේ ආйти. ඉතින් මම මට නම් මේ අස්තිපංජරයේ දිහා බලාගෙන ඉන්නකොටම කිසිම පිළිකුලක් නම් ඇති වෙන්නේ නැහැ. මේ ඒක දිහා ඒක උඩ ඉඳලා පහතට පහළ ඉඳලා උඩට හරි ඇවිදිනකොට හරි මේ අස්තිපංජරය කියන්නේ ඇට සැකිල්ලක් වගේ ඇවිදිනවා වගේ එහෙම හිතාගෙන එහෙම ඇවිදිනකොට මට ලොකු සන්තෝෂයක් වගේ ඇති වෙනවා. ඒක ඇති වෙනවා ඒකෙන් මම දැන් සමාධියකුත් ඇති වෙනවා. එහෙම ගතියක් තියෙනවා. ඒත් හැබැයි ඒක කිසිම මේ ඒක නරක පැත්තක් නම් නෙවෙයි. ඒක දැන් සමහරු ඇට සැකිල්ලකට නිකන් බයයි වගේ ගතියක් තියෙනවානේ. ඒ බයක් නම් එහෙම ඒ පැත්තට එහෙම යන්නේ නැහැ. නමුත් මේකෙන් මේ ටිකක් හිත එකඟ කරන්න මම සාමාන්‍යයෙන් භාවනා කරන ආනාපාන සති භාවනා කරන පළමුවෙන් ඉස්සර නම් දැන්ට වඩා ඉස්සර එක කරේ මේ ඇට සැකිල්ල දිහා බලාගෙන ඉඳලා පටන් ගන්නකොට ආනාපාන සතිය ඉබේටම වගේ පහසුවෙන්ම වගේ පැහැදිලිව තේරෙනවා. ඉතින් අර ඒක අසුබ භාවනාවක් කිව්වට මට නම් ඒක අසුබයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක යම් කිසි මගේ හිත නැති වැරද්දක් තියෙනවද නැත්නම් ඒ ගැන පොඩ්ඩක් කල්‍යාණ මිත්‍රයෝ සහ බොහෝම සතුටු ඒගෙන මම හිතනවා මේ අනිත් පැත්තන්ට ඇතුම් වාද්දී කියන්න. ඒකෙන් සතුටක් ආවේ ඒක තමයි මේ කියන්න හැදි. වචනේ ඕනේ නැහැ. අසුබේ තමයි තේරෙන්නේ. අසුබේ කියලා කිවි පටික්කුල සංඥාව නෙමෙයි උතන. ඔක තමයි ධාතු මනසිකාරයෙන් ගිහිල්ලා ওই ධාතු මනසිකාරය කියන එක ආවහම එන emptiness එකනේ ශූන්‍යතාවය තමයි තේරෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔය මමත්වයේ දියවැලෑමකට යන්නේ. මමත්වයේ දියවැලෑමකට අන්තන් ඒක දියවෙන්න පටන් ගන්න. ඒක තමයි බර අඩු වෙනවා කියන්නේ. ඒක අසුචිනෝ පච්ච වෙක්කනා වෙන්නේ තා විදිහකට වෙනවා. ඒ සඳහා භාවිතා කරන්න ඕන. ප්‍රඥාසාගත කෙනෙකුට ඒක දකින්න ඕනේ නැහැ. අසුබ සංඥාවට ඒකෙන් ඔය සාම්ප්‍රදායික ක්‍රමයට කියන්නේ අර චරිතානුකූල කරන්න කියලා. ඒ එතන ඒක අවශ්‍ය වෙන්නේ මෙතෙන්දී. මෙතෙන්දී ඒක ඉන්නේ මොකෙන්ද? විරාගය සඳහා උදව් වෙන්න කුමන්ද? ඒක භාවිතා කරන්න. ඒ විමුක්ඛ මුඛයෙන් කොයික හරි එන්න පුළුවන් එතකොට. ඒ නිසා තමයි මෙයා සංඥා කිව්වේ. සංඥා කියලා කිව්වේම මේ මනසට උගන්න જાටි. භාෂාව අපි මෙතෙක් ඉගෙනගත්ත දේ අඩු කරගන්න හදන්නේ. මනසට උගන්නලම තියෙන භාෂාවෙන් වෙන විදිහකට දකින්න. ඒ භාෂාවම ව්‍යෝග කරගෙන අපි එකට කිවි අර verbal level එකෙන් නැත්තම් අපි ඒක වෙන් කරගෙන යන්න බලනවා. අනිත් පැත්තට හරවන්න බලනවා. වෙන් කරනවා කිව්වේ ඒකයි. මෙහෙම බලන්න පුරුදුනා වචනේ දැන් මේ විදිහට බලනවා. ඒකයි මම අවධාරණය කරේ මේ අසුබේ දකින්නේදී අර පිළිකුල කියන වචනේ අයින් කරන්නේ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අර දැන් තේරුණා නේද? අර කලින් කියපු කතාවට වඩා මීට මේක වෙනස් කියලා. දැන් අර පොඩි දරුවෝගේ අර කෙල ටිකක් අහලා ඒ කතාවයි මේ කතාවයි එතන තියෙන්නේ අර සාම්ප්‍රදායික අපිට ආපු වචන රටාවත් එක්ක ගියට. ඊට වඩා දැන් මේ අට්ටි අසුබ සංඥාවේ අට්ටි කියන එක බැලුවාම ආපු එක ධාතු මනසිකාරයත් එක්ක ගිර ශූන්‍යතාවට ගියේ. අර ථේරවාදී කතාවක් තියෙන ශ්‍රී ලංකාවේ අර විසුද්ධි මාර්ග පොතේ බුද්ධඝෝසාඳුරෝයි ආන්ද්‍ර ප්‍රදේශින් වැඩි උත්තමයා ඒකේ ලිව්වා ලස්සන කතා බුද්ධඝෝසාඳු. උන්වහන්සේ ඒ කියපු කතන්දර පොතේ කතන්දරනේ උන්වහන්සේගේ පරිේශනාත්මක පොතේ විසුද්ධි මාර්ග කියන එකේ තියෙන කතාව එක භික්ෂුන් වහන්සේ නමක් ඒ අට්ටික සංඥාව වඩමින් පුරුදු වෙලා තින්නේ යන්ද. උන්වහන්සේ පිණ්ඩපාත යනවා කැලේ පාරකින් නැත්තම් කොයරි බඩිනු. ඒ පාරටම එනවා කාන්තාවක. ඒ කාන්තාව හිනහා වුණා උන්වහන්සේ. ඒ හිනහා වෙනකොට උන්වහන්සේට අවබෝධයට ආවේ අට්ටික සංඥා. සම්පූර්ණ යා දැක්කේ ස්ති සංඥා, පුරුෂ සංඥා, මනුෂ්‍ය සංඥා, ඒව මුකුත් අසුභ සංඥා, සුභ සංඥා, ඒව මුකුත් නෙවෙයි ආවේ. මෙයා දුටුවේ අට්ටික සංඥා. උන් ඔය ක්‍රමේ ඔයක තමයි එතෙන්දි සිද්ධ වුනේ. ඒ අසුභ වශයෙන් නෙවෙයි දැක්කේ. ඒ වෙලාවම සත්‍ය අවබෝධය කරගත්තා. අර සම්පූර්ණ විමුක්ඛ මුඛයට ගියා එතෙන්දි. ශුන්‍යතාවේ එක තත්පරයේදී. එතකොට දැන් මේ වචන සහ ක්‍රියාමාර්ගය ගැන කලබල වෙන්න එපා. ප්‍රතිඵලය ගැන බලන්න කොහොමද වෙන්නේ කියලා. විරාගය සඳහා, නිරෝධය සඳහා, පටිනික්සග්ගය සඳහා නම් ඒක උදව් වෙන්නේ එක කරන්න. ඒකමයි කරන්න තියෙන්නේ. ඒ සමහර ධර්මදේශනවලට හොඳට අහුම්කම් දෙන සමහර භික්ෂුන් වහන්සේලා බොහොම අගයට ඒක විස්තර කරනවා. වචන නෙවෙයි, වචන ගොඩක් කියන ඒවා නෙවෙයි. වචනත් එක්ක කරපු පොරබැදිල රෙස්ලින් එක අතාරින්න කාලය දැන්. අපට අභිමානයක් ඇතිවෙන්න ඕන අපි සත්‍ය අවබෝධය ස්ථා පිවිසි ඇත්තෝ ආර්ය ශ්‍රාවකයන් හැටියට බුදුහාන්ට ආදරෙන්, කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවයෙන් අර කල්‍යාණ මිත්‍රයෙක් කිව්වේ කොන්දමයි දෙයක්. ඒතර සමහරට කියන්නේ සමහරට මේ කතා කරනකොට විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් අපි කතා කරනකොට සමහර අය දන්නේ නැහැ කවුද කතා කරන්නේ කියලා. ගුරුවරයෙකු බවට පත් කරගන්න හදනවා. ඒ පත් කරගන්න හදලා මෙත්තාව නැත්තම් සඳගවේසී වෙන්න හදනවා. සඳගවේසී පැටියට ගියාම ඊට පස්සේ ඊට අකුසල පැත්තට බර වෙන්න ඉඩ තියෙනවා. ඒකයි කල්ලාතුම මේ වෝනින් සයින් එකක් දෙන්නේ මේකේ. මෙහෙම බර ගන්න එපා කියනකොටම කියලා. ඒක දැන් තේරෙනවා ඒක අවාසිදායක පැතිත් තියෙනවා කියලා. බුදුසරණයි. බොහොම හොඳයි. මේ ප්‍රශ්නෙත් හොඳයි, භාවිතාවත් හොඳයි. මේ භාවිතාවත් හොඳයි. මට හිතනවා ඒක මට වඩා කිත්මේ භාවිතාවක් කියලා. බොහොම පිං සම්බුද්ධ සරණයි. අනිත් ඇත්තන්ටත් ඒකින කියන්න බොහෝ දේ ඇති කියන්න. ඔකේ ලොන්සන්න සතුටුමානේ. චිකිලි ගෝවල් මහත්මිය ඔපතුමිට මෙන්නම් අපිට තවිනාරි 15 20 කාලයක් තමයි තියෙන්නේ. ඔපතුමිට මෙන්නම් චිකිලි මහත්මිය තිරුවන් සරණයි. දලුවත් මහත්මයා සියලුම කල්යාණ මිත්‍රයන්ට තිරුවන් සරණයි. සත්‍යතුමනි, මම බාහිර ගන්න නැතුව මම මගේ අවබෝධ මම වැඩු ක්‍රමයක් ගැන මම මේ විලයේ කතා කරන්න. එතකොට මේ කෙටියෙන් මට මේක විග්‍රහ කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මම මේ ධර්මයට අවතීර්ණ වුණා මේක දුකමයි කියන එක දැනන අවස්ථාවක. එතකල් මම සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය වින්දනයන් එක්ක ජීවත් වුණ කෙනෙක්. ඊට පස්සේ මගේ ස්වාමියාට විලික ආරෝග්‍යයක් හැදිරි වෙලා දරුණු විදිහට ඒ අවසාන අවස්ථාවේදී මට අසනීපව මගේ ස්වාමියාට එක ජීවත් වෙන කෙනෙක්, සමීපවම මගේ ස්වාමියාගේ හැඩරුව ස්වභාවයන් අඳුරන කෙනෙක්. මම ක්‍රමක්‍රමයෙන් දැක්ක මගේ ස්වාමියාගේ අවසාන දක්වාම ගත කරපු ජීවිතයේ තුරදී සිද්ධ වෙච්ච දේ යථාබෝධය මම දැක්කා. එතකොට මට මහා දුක්ඛ විඳීම කියලා පැත්තේ මම දුක්ඛය කියලා කියන එක ගැඹුරින් මට වැටහෙන්න පටන් ගත්තා. එතකොට මේ පෙර ජීවිතයේ සහ මේ ජීවිතය අතරතුරේදී මට දැනුණා අතිවිශාල මේ හේතුවක්, මෙතන විශාල මේ හැඟීමක් මට එන්න පටන් ගත්තා. ඉතින් අවසානයේදී මගේ ස්වාමියා මේ පරිලෝකියා මේ පරිලෝකියා අනවස්ථාව අන්තිම අවස්ථාවෙන් තුරුත් මම ස්වාමියා ළඟම ඉඳගෙන අප උපස්ථාන කරමින් සියලු කටයුතු සමගින් පහසුකම් සැලසඳවයි සියලු කටයුතු කරමින් සිටි අතරතුරේ මම දැක්ක මේ රූපය කියලා කියන එක ඇත්තර මේ කායික සුභ කය කියලා කියන්නේ මේ ස්වභාවයට සිද්ධ වෙන දේ මම යහතින් දැක්කා. එතකොට ස්වාමීගේ මරණයෙන් පස්සේ ඇත්තර මට හොඳ දරුවන් ඉන්නවා, හොඳ මගේ හොඳ දරු හොඳ ජීවිතයක් ගත කරන කිසිම බාහිර වශයෙන් මට කරදර කම්කටොළු තියෙන කෙනෙක් නෙමෙයි ඇත්තර. එතකොට මම මේක ගැඹුරින් මට ග්‍රහණය වෙන්න පටන් ගත්තාම මම සියලුම කටයුතු පැත්තකින් තියලා ඊට පස්සේ ස්වාමීයා මගේ මේ පරිලෝකයට පස්සේ මට දරුවන් මගෙන් මේ විවාහල ඈත් උනාට පස්සේ ඇත්තටම මේ සියල්ල සිද්ධ වුණේ ක්ෂණ ක්ෂණම සිද්ධ වුණේ. මේකෙන් සිද්ධ වුණා දරුවන් මගෙන් ඈත් වීම, විවාහ වීම, ස්වාමියා මිය පරලෝ යාම සියල්ලම එකටම සිදුනා. මම තනි තැනකට ආවා. එතකොට මට මෙතනට ගැඹුරු මට මේක පස්සේ හඹාගෙන යන්න තරම් මට මගේ මානසිකත්වයේ ගොඩගෙන ගොඩනගෙන පටන් ගත්තා. එතනදි මම මේ මගේ අවශ්‍ය තැන් හොය හොය මම යන්න පටන් ගත්තා. තිකිරි මහත්මිය අපිට දැන් ඇහෙන්නේ නැහැ. ඒ අපිට දැන් ඇහෙන්නේ නැහැ. ඔබතුම මේ බොහොම හොඳින් අපිට ඒ කාරණා පැහැදිලි කරන් ඉන්න කොට ලයින් එක ඩ්‍රොප් වුණා. ඉතින් මේ ලංකාවෙන් සම්බන්ධ වෙන්නේ ලයින් එක ඩ්‍රොප් වුණා ඉතින් මේකේ මේ මේක අත්දැකීම අපි බොහොම හොඳින් ප්‍රකාශ කරන මේකේ අවස්ථාවේ අපි බලමු නැවතත් ඒක සම්බන්ධ කරගන්න. සමහරවිට එතුමිට ඒක නැත්කොප්තන මතක නැතුව ඇති වෙනවා මේ කතා කරනකොට. මොකද එයා දන්නේ නැහැ කටුච්ච තැන. චිත්‍ර මාත්මිතේ මතක නම් ඒ නතර කඩලා කිච්ච තැන අපිට මතක් කරන්න. හොඳයි. එතුමිය නහම්මද වෙනකන් ඉන්න එක කාලය ගැන හිතලා ඉච්චන වටින්නේ නැහැ. නමුත් බොහොම හොඳ කාරණාවක් එතුමිය පැහැදිලි කරන්න පටන් ගත්තේ. ඒ නිසා වෙන මොකිනුකුට යොමු වෙන්නත් ඉතින් මේ වගේ නමුත් කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ කාලේ අද ගැටුවක් වෙන නිසා මේ මම චිත්‍ර මාත්මියෝ වෙන්නම්. චිත්‍ර මාත්මිය ඔබතුමීට පුළුවන් ඔබතුමී මේ සම්බන්ධව කතා කරන්න. චිත්‍ර මාත්මිය සම්බන්ධව දැක්කොත් අපි අවස්ථාව කරලා ඉතින් දවස්වල් දෙනවා. හොඳ චිත්‍ර මාත්මිය හැම දිනාටම ඇත්තටම අද කතා කරන්න ටිකක් අමාරුයි වගේ. මොකද තහනම් වචන කීපයක් හම්බුන නිසා සත්‍යජිත් මා පිළිකුල කියන වචනේ කතා කරන්න එපාකෝ. ඉතින් ඒක නිසාම කල්පනාවට ගත්තහම ඉතුන මේ අසුභ සංඥාවේ පිය අසුභ සංඥාව අපිට කියලා දුන්නු වඩන්න කියපු අපේ තථාගතයන් වහන්සේ එක්තරා දේශනාවක මෙන්න මේ විදිහට තියෙනවා. එතුමා බෑ දකින්න යම් කිසි කෙනෙක් ඇවිල්ලා ඒ රහතුන් වහන්සේලා දැකලා වුණාට දැකලා ඇවිල්ලා ළඟට අහනවා මේ වහන්සේගේ මේ ගෝලියෝ හරිම ලස්සනයි ප්‍රසන්නයි මේගොල්ලන් මේ මොකද්ද මේකේ රහස කියලා. එතකොට දැන් අපි හොඳටම දැන් කතා කරා අපි මේ අසුභය කොහොමද හොඳට වඩන්නේ කියන එකයි අපි අද කතා කරන්නේ. එතකොට උන්වහන්සේ ඒක ඒ ප්‍රශ්නේ තේරුම් අරගෙන උන්වහන්සේ බොහොම කෙටි පිළිතුරක් දුන්නා. ඒක අර ගාථාවකින් මම හිතන්නේ හැම දෙනාම දන්න ඇති. අතීතං නාම සූජන්ති නප්පජබ්බන්ති නාගත වර්තමානේන යාපෙන්ති තේන වන්නු පසීදති කියලා. ඒ මගේ ශ්‍රාවකයෝ අතීතය ගැන කරන්නේ දුක් වෙන්නේ නැහැ, අනාගතය ගැන හිතේ ඉන්නේ නැහැ, වර්තමානයේ හිත තියාගෙන ඉන්නකොට මේ වගේ ශරීරයේ පැහැපත් වීමක් සිද්ධ වෙනවා කියලා. ඉතින් අපිට සත්‍යජිතුමා අපිට පැහැදිලි කරෙත් මේක කොහොමද හොඳ පැත්තට අරගෙන දකින්න ඕනේ කියලා. එතකොට අපිට තේරෙනවා අසුභය පිළිකුල් වශයෙන් අරගෙන ඒ විදිහට ජීවත් වුණ කෙනෙක් නෙමෙයි තථාගතයන් වහන්සේත් රහතුන් වහන්සේලාත් කියන්නේ. ඒ අයගේ ලක්ෂණ ඒ විදිහට එන්න විදියක් නැහැ. ඒ විදිහට ජීවිතයක් ගෙවුවා නම් නියපොතු කපන්නේ නැතුව, සිවුරු හොදගන්නේ නැතුව, නාගන්නේ නැතුව ශරීරයට කිසිම සැප දෙනව නෙමෙයි අවශ්‍ය දෙනුදි එහෙම හිතන යුදි වෙන්නේ නැහැ කියන එක. ඊළඟට ඉදිරිපත් කරන්න කැමති අපි මේ මොකද්ද බොජ්ජංග වැඩිනවා කියන දැන් අර සේන මහත්මයා අහපු ප්‍රශ්නේ ඉතාමත් හොඳයි. සාමාන්‍යයෙන් ධම්මාණ්ඩම පටිපදාවට ඇතුල් වෙනකොට කෙනෙකුට මේ වගේ දේවල් දකින්න අමාරුයි. ටිකි මහත්මේ මං හිතන්නේ ඇවිල්ලා නේද සම්මන්නේ මං සම්බන්ධ නැහැ මම දන්නේ නැහැ මට සම්දි උන්නානේ සන්නයි ඔබතුමී සම්බන්ධ වෙලා ඉන්නේ. ඔව් නැවත පැටුණා මම හිතන්නේ. ඔව් නැවත පැටුණා. ඉතින් කොහොමද කියලා මෙහෙම ඇත්තටම කෙනෙක් මේ විදිහට ගන්නෙ. සුප් එකක හරි මොකක් හරි කේස් ගහක් දැක්කොත් කොහොමද මේක හොඳයි කියලා ගන්නෙ? කොහොමද ඒකෙන් සතුටු වෙන්නේ කියලා? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. අපිට මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ බොජ්ජංග මට්ටමට මේ ධර්මතාවයන් වැඩෙනකොට වැඩෙන්න ඊට වැඩි විශාල දීර්ඝ ගමනක් ඇවිල්ලා මේ බොජ්ජංග මට්ටමට වැඩෙන්නේ. ඉතින් යම් කෙනෙක් ඇත්තටම මේ රූපය අවබෝධ කිරීම සඳහා මොකද සතරගතයන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය අපි හැමදාම කතා කරනවා. යම් කෙනෙක් සෝවාන් වෙන නම් මොකද කරන්න ඕන? පංච උපාදාන ස්කන්ධය අවබෝධ කිරීමයි. සෝවාන් වුණු කෙනෙක් අනාගාමී වෙන්න කරන්න මොකද ඕනේ? ඒකට පංච උපාදාන ස්කන්ධයම අවබෝධ කිරීමයි. ඒ আদি වශයෙන් රහතුන් වහන්සේ කෙනෙක් වෙනතුරු කළ යුතු යයි කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක් සෝවාන් තත්ත්වයට පැමිණිලා නැත්තම් ඒ කියන්නේ මේ රූපයේ තියෙන පොදු බව එළියත් ඇතුළෙත් කියලා දෙකකට බෙදලා මේ විඥාණයෙන් පෙන්වන රූපයේ ඇති පොදු බව දැක්කේ නැත්තම් යම් කිසි කෙනෙකුට මේ විදිහට සතුටු වෙන්න බැහැ අසුබය දැකලා. ඒ මොකද තාම මම කියන සංඥාව අරගෙන නේ ඉන්නේ මගේ කියලා. මම මගේ කියන සංඥාවත් එක්ක ඒ දේ බලන තාක්කල් අපිට මේක දකින්න අමාරුයි. ඉතින් යම් කිසි විදියකින් මේ පොදු බව දැකපු දවසට ඒක ඉබේම සිදුවෙන දෙයක් කියලා තමයි දැනට තේරුම් අරගෙන ඉන්නේ. ඒ වගේම බොජ්ජංග මට්ටමට වැඩෙනවා කියනකොට අපි දන්නවා අපේ අවසාන පරමාර්ථය නිබ්බිදාව. එහෙම නැත්නම් හිතේ නිවීම නම් උපේක්ඛාව නම් උපේක්ෂාව නම්. ඉතින් අපේ මේ හැමදේම ඇත්තටම අනිත්‍ය දුක අනාත්ම බව දැකලා ඒ දැක්කොත් දැන් සතිය වුණත් අපි කියනෝ මේ පැය 24ම සතිමත් වෙන්න ඕනේ, හැම තත්පරයෙම සතිමත් වෙන්න ඕනේ. ඒ ආදි වශයෙන් වඩන සතිය පවා නැති වුණු වෙලාවක මේ සතිය කියන්නේ ඇත්තටම මේක අනිත්‍ය දෙයක්. මේක මේ තිබුණ මේක නැති වුණා. ඒකත් දුකට බලපාන දෙයක් කියන එකත් දැකීම ඇත්තටම බොජ්ජංග මට්ටමට වැඩිීමේදී සිදුවෙන එක්තරා දෙයක් බව තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ. එවැනි දැකීමකදී තමයි අර උපේක්ඛාව නියම විදියට ඇති වෙන්න ගන්න කියන එක. ඒ අනුව තමයි මේ සත්‍යජිතුමා අපිට බොහොම හොඳින් පැහැදිලි කර අසුබය පිළිකුල කියලා පැත්තට දාන්න නැතුව අනිත් පැත්තට, ඒ කියන්නේ ඒකට අටිගයක් ඇති කරගන්න නැතුව, කරදරයක් වෛරයක් පාලි ගැනීමක් ඇති කරගන්න නැතුව ඒ දිහා උපේක්ෂාවෙන් බැලීම කියන එක තමයි කියලා තමයි දැනට තේරුම් අරන් තියෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය. මම ඊටම ගෞරවයෙන් සත්‍යතුමාට මෙ වෙනවා. අද මට සමායන මං චුට්ටක් හදිසිකම් ගොඩක්ච්චි පේනවා ඇති මේ ඒක වෙනකොට පොඩි එකෙක් ගෙනියන්න කියලා තනකට ඒ නිසා සාමාන්‍ය විරකන වෙලාවට අධිවර කරන්න ඕනේ. මේ මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට වෙන සත්‍යත්වයන්නේ මේ මතුවෙච්ච කාරණාවන් නොත් එකතු කළා. ඒ වගේම අද දවසේ මේ සිටුවේෂන තුළ අපි ගන්න පණිවිඩය තමයි මේ අසුබ සංඥා වැඩිම පූර්ව ප්‍රතිපදාවක් හැටියටම පමණක් සලකමින් කල්පනා කරගෙන හිටියානම් ඒ එහෙම ඉතින් එහාට ගිය පක්ෂයකට මේ අසුබ සංඥාව වැඩිම ගෙනියන්න පුළුවන් කියන කාරණාව මේ නිසියාකාරයේ අසුබ සංඥාව වැඩිම තුළින් මේ බොජ්ජංග ධර්මයෙන් වැඩිලා ඒ තුළින් සමන්ත සත්‍ය අවබෝධ කරාම යන්නේ කිමත් මේ භාවනාවක් බවට මේ පස්සේ ගන්න පුළුවන් කියන කාරණාව එක දෙයක් තියෙනවා කියලා හැඟෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණාව නිස්සමතු කරලා දෙන්න සතුටුයි. අපි ලබන සති සාකච්ඡාව තුලත් කතා කරන්නේ මේ පදනම තුලම ඉඳගෙන ඒ නිරෝධ වර්ගයේ අනි සූත්‍ර ටිකයි අපේ පරමාර්ථය එකයි. ඒ නිසා ඒ කොතනින් අපි 10ම කතා කරත් කමන්නේ 10 දවසක. මොකද මේ එකකින් හරි අපිට කිසියම් දොරක් විවෘත වෙනවා නම් ඒයි පරමාර්ථය. ඒ නිසා සූත්‍ර ටික සූත්‍ර තව සෙට් එකක් අහන්න බලාගෙන නැත්නම් වචන සෙට් එකක් තව ඉගෙන ගන්න බලාගන්නේ නෙමෙයි. මේ මොහොතේදී මේ තත්පරයේදී ගින්දර ටික පත්තු කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් සුදස්නාවුන්ගේ වචනේ එහෙනම් ඉතාලගෙන අපි මේ දේශනාවන්ට සම්බන්ධ වෙමු ලබන සතියේ සම්බන්ධ වෙලා හොඳයි මම ගෞරවයෙන් සතුටුමත් වෙනවා අපි මේ සාකච්ඡා නිමා කිරීම සඳහා ඉල්ලනවා සතියේ තුමාදෙම නමම මයික් එක මියුට් කරලා ඇති සම්මා සම්බුදු සරණයි මේ අසුභ සංඥා අපිට අපි දන්නවා දැන් මතකද පටිපදාවග්ගයේ අංගුත්තරනිකායේ හතරවෙනි කොටසේ අපි අර දුක්ඛ පටිපදා කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤාව ඒ විදිහට කතා කරා හතරක් ගැන එතකොට ඒ කියන්නේ දුක්ඛ පටිපදා දන්දා විඤ්ඤා එකේදී හතරක් කරුණු පහක් තියෙනවා අසුභානුපස්සී කායේ විහෙරති ශරීරය වාසිදායක දෙයක් හැටියට බලන්නේ නැහැ දෙවෙනි එක ආහාරේ පටික්කුල සංඥා පිටේ ඊළඟ සතිය කතා කරන જાතියේ ඊට පස්සේ සබ්බ ලෝකේ අනිබිරත සංඥේ සබ්බ සංකාරේසු අනිත් සංඥේ ඊට පස්සේ මරණ සංඥා එනවා. එතකොට මේ අසුභානුපස්සී කායේ විහෙරති. ශරීරයේ අසුභේ හැටියට බලාගෙන ඉන්නවා. අසුභ කියනකොට දැන් මං කියන භාෂාත්මක වෙනස්කම් අපි ගන්න ඕන. භාෂා අපිට ඔළුවට පුරුදු කරපු අපි හිතමු අගෞරවණ නෙවෙයි මේ කියන්නේ මව් දෙමව්පියන් විසින් සංස්කෘතියේ විසින් අපට හුරු කරපු කතා විසින් හුරු කරපු අසුභයට දුන්න අනිත් වචන ටිකෙන් අපි දැන් මිදෙන්න ඕන. අඩු ගානේ ඒකට කියන ඇල්මෙන් හරි මිදෙන්න ඕනේ අසුභ කියන වචනේට. අන් දාපණිච්ච වචන. ඒ අසුභානුපස්සී කායි විහෙරෙති. එක අනුපස්සී අසුභානුපස්සී වෙන්නේ. තියෙන தත්ත්වය මේකයි. ඒක මට දැන් කරන්න දෙයක් නැහැනේ. මේ නිර්මාණය කරෙත් මන් නෙවෙයි. මං කොත්ත හිතුවත් එම් කර්මානුරූප මේක මේක මේ විදිහට ආවා. එතකොට මේකම උදව් කරගන්න පුළුවන්. අපේ ගමන් මාර්ගයට දැන් කල්යාණ මිත්‍ර මිත්‍රයන් කියපු විදිහටම. ඒක පදනමක් වෙන්නත් පුළුවන් සමහර අයට. ඒක තමයි අර මූලික වශයෙන් තියෙන අර ඇඩික්ෂන් ටික කඩාගන්න. ඒක වෙනම විදියක්. ඒක තමයි අර පූර්වක්‍ෘතිය කියන විදිය තියෙන්නේ. ඒක අර අපිට උගන්නපු අර ආරක්ෂා කියලා වචන වගේක් කිව්වේ ඒ විදිහට. ඒක ආධ්‍යාත්මික ආරක්ෂාවක් හැබැයි. පසුගිය ධර්ම සාකච්ඡා කීපයකදී අර අතීත කල්යාණ මිත්‍රයා එක් කතා කරනකොට අපි ඉගෙන ගත්ත මේ කායානුපස්සනාවේදී හැබැයි එතන කායානුපස්සන අසුභම නෙවෙයි හැබැයි අසුභ කායානුපස්සනාවේ කොටස. ඒකෙදී ආනිසංස කීපයක් ගැන අපි ඉගෙන ගත්තා. ඒක කරගෙන යනකොට වෙන්නේ අර අසුභේ සුභ කියලා එන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස නැති වෙනවා. විශේෂයෙන් දිට්ඨි විපල්ලාස තමයි ඉස්සලා නැති කරගන්නේ. ඒක නිසා මේක බලනක හොඳයි. ඊළඟට තියෙන වාසිය තමයි අසුභ සංඥාව දිනු කරගෙන ගියාම අසුභ සංඥා කබලින් කාරාහාරය තේරුම් ගන්න වෙනවා. ඒක කබලින් කාරාහාරය ශරීරයයි එක එකට යන්නේ. ඒක එකට යන්නේ. මේක තේරුම් ගත්තාම මේක තේරුම් ගන්නවා. ඒ දෙකේ සම්බන්ධතාවයේ තේරුම් ගන්නවා. මං ඒක මත යැපෙන හැටි මට තේරුම් යනවා. ඊළඟට කාම උපාදානය බුරුල්ලෙද පටන් ගන්නවා. මේ ජීවිතයේ කියන එක ඉන්ද්‍රිය පිනවීමත් එක්ක යන්ත බාහිර ඉන්ද්‍රිය ගෝචර රූප තියෙන්නේ. ඒවා එක්කන ඒවා උඩ නැගලා යන එක නෙවෙයි ජීවිතය කියලා තේරෙනවා. මම තේරෙන භාෂාවෙන් මේ කියන්නේ තේරෙන්න. දැන් සමහර විට ජීවිතය කියලා කියන්නේ ඉන්ද්‍රිය 6 එක්ක යන ගමනනේ. නමුත් ඒ 6 එක්ක යන ගමනම නෙවෙයි ජීවිතය කියලා තේරෙන්න පටන් ගන්නවා. ඊට වඩා වැඩි දෙයක්. විඥානස්තිත් දක්වා හිතෙන්න ඕන. විඥානස්ති තියෙන රූපූපක විඥානස්ති අඩු වෙනවායි කියන්නේ. ඒක පස්සේ එමු කියන්නේ. එතකොට කාම යෝගයෙන් අයින් වෙනවා. මොකද අර ඉන්ද්‍රිය 6ට බාහිර ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටස් තියෙනවානේ. පංචකාමයේ හා ඊට පස්සේ එන මනෝමය ලෝකේ ඒ එකත් එක්ක ඔන්න අර පහේ පංච උපාදානස්කන්ධ සංඥා මෙතෙන්දී යන්නේ. ඒවා උඩ පංච උපාදානස්කන්ධය අපි කියන සංඥාව තියාගන්න හදන්නේ නැහැ. අර හයත් සම්බන්ධ කරලා ඒකත් එක්ක විසංයුක්ත කරනවා කියේ ඒක. ඔන්න දැන් අර ඇඩික්ෂන් ප්‍රශ්නෙට තේනවා. අවිජ්ජා කායගන්තයෙන් ඒකේ විප්පයුජ්ජති. ඒකෙත් එක්ක යෙදෙන්නේ නැහැ. අවිජ්ජා කායගන්ත ඇඩික්ෂන් වලට අහු වෙන්නේ නැහැ. ඒවත් එක්ක සම්බන්ධ නැහැ. ඒව අඩු වෙලා යනවා. ඊට පස්සේ අර කාමාශ්‍රවේ කියන එක ගලන්න තියෙනවා. ඔය වාසි පේන්නේ අපිට දැන්. අසුබ සංඥාවේ වාසි පේන්නේ. කාමෝගය තරණය කරමු. රාග සල්ලය උද්දුරල දාන්න පුළුවන් වෙනවා. ඔය දැන් කියපු ඒවම අර පාලි වචනත් එක්ක ඉස්සලම කියන්නේ. අනිච්ච කටු රාග කටු එකින් එක අර තුත්තිරියයන් කරනවා වගේ නැත්තම් කටු වර්ග තියෙන්නේ යන්නේ නේවා. ඒ වයින් කරන ටික ටික. ස්ටෙප්ලර් ගහපුවා තියෙනවනේ වයින් කරනවා වගේ. එන ගහපුවා තියෙනවනම් හිමින් සීරුවේවා අර මිටික් අරගෙන ඒක තියෙන අඩු මිටියෙන් අයින් කරනවා වගේ එක එක අයින් කරනවා. ඊළඟට හොඳම විදිහ තමයි රූප අරමුණු කරගෙන විඥානස්ථිතිය පවතිනවා කියලා එකක් තියෙනවානේ. ඒක තේරුම් ගන්න පටන් ගන්න. මේ විඥානස්ථිතිය රූපූපක විඥානස්ථිතියක් තියෙනවා කියලා තේරෙනවා. ඔන්න හොඳම දෙයක් තමයි. රූප ධාතු කියන එකේ පිළිබඳ ඇති රාගය අයින් වෙලා යනවා. අර රූප ධාතු වලට අපේ තියෙනම නැල්ම උපාදින්න රූප ටිකට ධාතු තමයි ලෝකේ තියෙන හඳත් ඒක දෙයක් ඉරත් එහෙමයි ස්ටාඩස්ට් ඔක්කත් එහෙමයි පොළවත් එහෙමයි අඹ ගහත් එහෙමයි වහලෙත් ඔහම තමයි. නමුත් වහලේ මං උපාදින්න කරගත්තේ නෑනේ දැනට. දැන් උපාදින්න රූප හැටියට මං ගත්ත ටිකත් එක්ක තියෙන බැඳීම් ටික අයින් වෙලියා රූප ධාතු විශේෂයි. නැත්ච ඡන්දාගතින් ගච්ඡති. තීරණ ගන්න නැහැ. ඡන්දයට අනුව අගතියට යන්නේ නැහැ. මගේ මං කැමැති අකමැතිකම් මයින් කළා තියෙන්නේ. අර ඒකේ අවසානයේ ඔයක ප්‍රතිපදාවේ අවසානයේ මතක අපිගෙන ගත්ත මහරහතන් වහන්සේ තත්ත්ව මහරහත් සිත අරහත් කියනකොට අපි මතක් කරන්නේ සත්‍ය අවබෝධයේ අවසාන අංගය කියලා. ඒ එතෙන්දී එනකොට අවශ්‍ය නම් අපටික්කුලේ පටික්කුල සංඤ්ඤේ ඉන්න පුළුවන් කියලා. පටික්කුලේ අපටික්කුල සංඤ්ඤේ කියලා. ඒ தත්ත්වෙට හිත දියුණු කරගන්නවා. එයාට අවශ්‍ය විදිහට ඒක දකිනවා. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අර ලාදුරු රෝගියෙක්ගේ ඇඟිල්ල තමන්ගේ පාත්‍රයට වැටුණා. ඒක අයින් කළා කෑම ටික කෑවයි කියන්නේ. අන්න ඒ தත්ත්වෙට එනවා. පිකර කිව්වගේ බොහෝ දුර ගමනක් ඒක. මුත් මෙය දැනගෙන තියෙන කොහොඳයි මොකද මේ අසුභ සංඥාව කියන්නේ කේම දෙයක්. ওই ධාතු මනසිකාරයත් එක්කට ඒකට ඈඳිලා ගියොත් එහෙම අර කාම සංඥාවෙන් අහිත අඩු වෙනවා වගේම අර මේ emptiness එකට ශුන්‍යතාවයට වචන එකපාර ආවෙන එකයි මම ඉංග්‍රීසි වචන පාච් කියන්නේ. ඒ ශුන්‍යතාවයට එන්න පටන් ගන්නවා. ඒක තමයි වාසී. අපි ළඟ දවසෙත් ඒ දැන් අර දන්දා විඤ්ඤාවේ එන කරුණු ටිකක් ඉඟි හිතර ගන්න. ඔන්න ඊළඟ දවසේ ඉන්නේ අපි ඊළඟ දවසට එන එක ගැන වැඩි අවධානයක් යොමු කරගෙන ඉන්න මේකෙන් තොරවමත් නෙවෙයි උටට ඒක ඉන්නේ හැබැයි. එහෙම හිතන්න නැති ඉන්න ඕන අපි. මරණ සංඥා. නියපොතු එහෙම මැරෙන්නේ නැහැ. එහෙම මැරෙන්නේ නැහැ. ඒව ගැන හිත ඒ කියන තමයි ඊළඟ දවසේ කරා සාමාන්‍ය මරණය ගැන. අනිත් මරණ ගැනත් කතා කරමු. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සීළු මරණයන් ගැන. නමුත් ඊළඟ දවසේ ඊළඟ මරණය ගැන කතා කරමු. සම්මා සම්බුදු සරණයි. අපි එහෙනම් අවසන් කරමු. දලුවත් මහත්මාගේ ශාරීරික නිරෝගී වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ හැම කල්යාණ මිත්‍රයන්ටම පින් උතුම් කාරණා කියලා දුන්නා. ඔය අහන හැම ප්‍රශ්නයක්ම කතා කරන හැම දෙයක්ම තවත් පිරිසකට විරාගයේ සඳහා ප්‍රයෝගී වෙන බව මතක තියාගන්න ඕනේ. ඒකෙන ස්තුතිමත් වන්ද සතුටු වන්නට පින් කරගත්තා කියලා. දලුවත් මහත්මාට පින්. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිසිතින් හොඳ පෙතුම් රසක් කරමු. මේ ජීවිතේ මේ භවයේ මේ සිරු දරාගෙන පෝෂණය කළ මෑණියන් කායික මානසික වශයෙන් සූපත් බව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ්ඨ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවදුරටත් භාග්‍ය සම්පන්නහ වාසනාවන්ත වේවා. දෛනික දීපයත්මේදී ඇතිවන කායික මානසික පීඩා දුක් දුම්නස් ඒව අනන්තයි අප්‍රමාණයි. ඒව නැගින තරමට මතුවෙන තරමට ඒවට සතිමත්ත වුණ දෙන්න තරම් චිත්ත ශක්තියක් දැන් ජනිත වේවා. කල්‍යාණ මිත්‍යාංගයේ සුරම සසර ප්‍රයත්න ඇතිතුරු ලැබේවා. අපේ හිතවල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මෝකුරා ගොස් මේ පාදාන කන්දයන් අවබෝධ කරගෙන පරම ශාන්ත සුඛය ලබන්නට අපිට මේ පුණ්‍යම් මේ කුසලයන් ද හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. ඔබතුමාගේ ශාරීරියේ ද සුවපත් වේ බුදු සරණයි. සාදු තෙරුවන් සරණයි සියලු දෙනාටම බොහෝම පිං. තෙරුවන් සරණයි කියන්නේ.